හැම දිනකටම පෙරවන් සරණයි. අද 2016 නොවැම්බර් 13 වෙනිදා ඕස්ට්‍රේලියාවේ වෙලාවෙන් උදෑසන සවන්ට සිසිලස ජාත්‍යන්තර දහම් සේවාව මගින් පවත්වන ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. අද දින ධර්ම සාකච්ඡාව සඳහා අප සමග එකතු වෙන සත්‍යජීත්තුමා ඉතා ගෞරවයෙන් අපි පිළිගන්නවා. මම එතුමාට ආරාධනා කර සිටිනවා අද දින ධර්ම සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන ලෙස. පෙරළන් සරණයි. සම්මා සම්බුදු සරණයි. අපි ඉතාම ගෞරවයෙන් ඉතාම කෘතඥතාපූර්වකව අපේ ශාස්ත්‍රඥ වහන්සේට, තථාගතයන් වහන්සේට, ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට ප්‍රණිපාත කරමු, නමස්කාර කරමු. අද සාකච්ඡා කරන්නට මා හිතාගත්තේ මජ්ඣිම නිකායේ දෙවෙනි කොටසේ රාජවග්ගයේ තියෙනවා, ඒ කියන්නේ මජ්ඣිම පඤ්ඤාසිකේ රාජවග්ගයේ තියෙනවා සූත්‍රයක්, බෝධි රාජකුමාර කියලා. ඒ සූත්‍රයේ මුළු සූත්‍රයම නෙවෙයි, අර පසුගිය සතිවල අප කතා කළ දේවල් වලට අනුයුක්ත වෙන කොටස් කීපයක් තියෙනවා. කීපයක් නෙවෙයි, විශේෂ කොටසක් තියෙනවා. අගම ඒක කතා කරන්නයි මම හිතේ මේ හොඳයි කියලා. අපි අපිට අවශ්‍ය බව, අපිට කරන්න පුළුවන් බවත්, මේ සත්‍ය අවබෝධයේ පිළිබඳ කරුණු සියල්ලම කරන්න අවශ්‍ය බවත් අපි දන්නවා, කරන්න පුළුවන් බවත් අපි දන්නවා. අර සක්චිබබ්බ සූත්‍රය අපි ඉගෙන ගත්තා. ඒක තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගන්න තමන් සුදුස්සෙක් වෙනයි අවශ්‍ය කාරණා මතුවලා තියෙනවා. කියන්නේ බෑ කියන ගැටි අයින් වෙන්න ඕන අපි. අපිට බෑ, අනිත් අය තමයි කරන්න පුළුවන් කියලා අපි අයින් කරන ගැටියක් තියෙන. එහෙම නැත්නම් කරන්න පුළුවන් කියන අදහස එන්න ඕනේ කත්තිවස්ම දෙයක් වෙනවා. ඒකට අනුරූපව ඒ කතා බහ කරනකොටම සිහිපත් වුණා මේ ඒ බෝධි රාජකුමාර සූත්‍රයේදී බුදුහාමුදුරු විස්තර කරන කාරණයක් ගැන සඳහන් කරන්නට. නමුත් ඒ සූත්‍ර පිළිබඳව ඩිංගක් කතා කරනවා. බුදුරජාණන් වහන්සේ අයම සූත්‍රයක් වගේ කියනකොට මේ සූත්‍ර පිටකයේ බොහෝ වෙලාවට ඒවම් මේ සුතං ඒ විදිහට තියෙනවා. ඒකං සම්යම් භගවා භග්ගේසු විහෙරති. භාග්‍යවතුන් වහන්සේ ඉතම් එකනේ ඒ කියනකොටම මතක තියෙන්න ඕන අපේ වන්දනීය වූ ඒ ශාස්ත්‍රඥ වහන්සේ, ඒ පරම පූජනීය වූ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ කියලා මතක් වෙන්න ඕන පෞද්ගලික මිත්‍රත්වයක් කියලා. මිත්‍රත්වය කියලා කියුවේ භග්ග කියන ඒ පළාතේ සුසුමාර්ග බේසකලාවනේ මිගදායි ඒ හිම්වන් ඉන්න තැනක් වෙන්න ඕන. ඒ දායි කියලා කියන හුඟක් වෙලාවට මේ උද්‍යානයක් වගේ කාට හරි විශාල කැලේකට වඩා උද්‍යානයක්. ඒ තමයි උන්වහන්සේ වැඩ හිටියේ. ඒ කාලේ මේ බෝධි කියන ඒකත් එහෙම කියනකොටත් මතක තියෙන්න ඕන අපි මේ එයාගේ නම බෝධි. බෝධි රාජ නෙවෙයි, බෝධි රාජකුමාරනේ, රාජකුමාර බෝධි. ඒ කියන්නේ ප්‍රින්ස් බෝධි කියන විදිහට. ඒ බෝධිස්ස රාජකුමාරස්සේ බෝධි කියන ඒ රාජකුමාරයාට විශාල ලස්සන මේ අලුත් ප්‍රාසාදයක් හැදුවා, මාලිගාවක් හැදුවා. ඒක නම කෝකනද කියලා. ඒව අහලා ඇති. ඉතින් ඒකට තාම කවුරුත් ආරාධනා කරලා නැහැ. මේ නිසා බුදුරජාන් වහන්සේට ආරාධනා කරන්න උනේ කියලා එයාගේ යාළුවෙකුට සංජිකා පුත්ති කියලා එයාට කිව්වා. ගිහිල්ලා බුදුහාමරන්ගේ සැප දුක් අහලා කතා කරලා උන්වහන්සේට ආරාධනා කරන්න කිව්වා මේ භික්ෂු සංඝයා සමග දානෙට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තේ සංජිකා පුත්තේ පණිවිඩයෙන් කියලා ආරාධනා කරා. බුදුහාමර මේ ඉක පිළිගත්තා. ඉතින් ඒ කටයුතු ඒ විදිහට කෙරුණා. ඊට පස්සේ ඒ පහුවදායා මේ එයාගේ ගෙදර හොඳට කෑම බීම සකස් කරලා දානමාන පිළියෙල කරලා මේ එයාගේ ප්‍රාසාදය මාලිගාව කෝකනාදේ කියනම මේකනේ ඒක සම්පූර්ණ සුදු වස්ත්‍ර වලින් අතුරලා ඒ පල්ලෙහා කක්කේ ඒ පඩිපෙල් කෙළවර දක්වාම එයා මේ ඒ වතුරලා ඇත්තලියට ගිහිලා ඇත්ත එක්ක බුදුරජාණන් වහන්සේ වෙන ඉතෙන්දී කියලා ආරාධනා කරන් බුදුරජාණන් වහන්සේ වැඩියා සංජිකා පුත්තත් එක්ක යගේ යාළුවා අමාත්‍යවරයෙක් ඉන්නත් පුළුවන් යාළුවෙක් ඉන්නත් පුළුවන් ඉතුරු බුදුරජාණන් වහන්සේ එහි වැඩියා. වැඩලා බුදුරජාණන් වහන්සේ ඉතින් ඉස්සරහට වැඩියේ නැහැ. ඒ පාවඩේ පාගන්නතු ගියා. හිටියත් නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේට බෝධි කියනවා මේ එයා ළඟට බුදුහන් ළඟට ගිහලා කියනවා මෙතේ මේක පාගගෙන අබිරූහතු බන්තේ භගවා දුස්සාන කියලා. අබිරූහතු සුපිතෝ දුස්සාන මේ පාවඩ පාගගෙන එන්නේ කියලා. අබිරූහතු කියන්නේ ඒකට අදේ තියන්න කියලා. එතරොක බුදුරජාන් වහන්සේ තෙතෙන් දියා කියන වචනේ මේව යද දෙගෙන ගන්න එක මට පිටන ඔය ඇත්තු නැත්තම් වෙන ප්‍රතිවලට යන බව පේන සමහර දන්නේ තුනා. එතකොට ඇසුරා ඒ බුද් එයාට බොහෝ කලක් සිතසුව පිංස මේ පවතින්ට මේ පාවඩ වලට වඩින්නේ කියලා. එතකොට එතෙන්දි දැන් ඒක ගන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකද ඒ කාලයේ ඒ ප්‍රාර්ථනාවක් සමුර්ධ වෙන්න මේ ඒ මංගල දුස්සයක් කියලා කියන එක එක් පාගෙන් වඩින්ද කියනවා. එහෙම ওই චුල්ල වග්ග පාළියේ ඒ සඳහන් වෙන මේ නීතියක් සකස් කරනකොට විනී නීතියක් එහෙම කියනවා. එහෙම කතාවක් තියෙනවා. ඉතින් මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ නිස්සද්ද වුණා. එතකොට දෙවෙනි ශරීරයට ඒ බෝධි ආයත් බුදුහාන්ට කියන අබිරහතු බන්තේ භගවා දුස්සානි. එතෙන්ද බුදුහාන්ට කියන්නේ බන්තේ භගවා කියලා අර බොහෝ ගෞතම වගේ කියන භාග්‍යතුන් වහන්සේට සම්බන්ධ කෙනෙක් නිසා මේක තංගින්නේ මේ පාවඩේට අදීතලා වඩින්නේ කියලා. බුදුහාමර ආයත් නිස්සද්ද වුණා. තුන්සරයක් බුදුහාම කිව්වහම බුදුන් සාමාන්‍යයෙන් තුන්සර නිසද්දෝ තීත්‍ය යම් නුවන් බව මතක තියාගන්න ඕන. ආනං හා එපානං එපා එතනින් එහාට වෙන්නේ මහා පුරුෂු. එතකොට බුදුහාමර ආනන්ද හඳු උන්වහන්සේගේ පිටපස්සෙන් පැක්කෝහිං අරි වඩිනවා. උන්වහන්සේ දිහා බැලුව ආනන්ද හඳුත් ආනන්ද හඳු දිහා බැලුවාම මේ ආනන්දාව දැනගත්තා. එතකොට මේ ආනන්දහම කිව්වා බෝධිත සංහරතු රාජකුමාර දුසාන ඒ රාජකුමාරේ මේවා අකුල මේ ඔතන්ද කියලා ඔතලයින් කරාද කියලා භාග්‍යතුන් වහන්සේ ඒවා පාගගෙන වඩින්නේ නැහැ කියලා පාගගෙන වඩින්නේ නැහැ කියලා. එතකොට ඊළඟට කියපු වචනේ වැදගත්. පච්චිමං ජනතං තථාගතෝ ඒක මේ හෙළපොතේ පරිවර්තනයේට දැන් මේ ඉන්ටර්නෙට් එකේ තියෙන පරිවර්තනයටත් ඒක ඇවිල්ලා නැහැ මොන හේතුව නිසා. තථාගතයන් වහන්සේ පච්චිම ජනතාවට අනුකම්පා කරනවා කියන්නේ ඒ වගේ දෙයක් හැමෝටම කරන්න බැරි නිසා ඒ සිරිත නිමා කරන්න බුදුහන්ට ඕන වුණා. දැන් පස්චිම ජනතාවට අනුකම්පාවෙන් බුදුහරු නිහඬව කැලේට ගිහිල්ලා භාවනා කළා. ඒත් උන්වහන්සේට දැන් ඒක අවශ්‍ය නැහැ. විවේකයේ කැමැති, සද්ද අඩුවේකට කැමැති වෙනකොට ඇයි කියලා අහනකොට තව කරන්න දේවල් තියනවාද කියනකොට උන්වහන්සේ කියන්නේ මේ කතාගතවරු මේ පස්චිම ජනතාවට අනුකම්පා කරනවා කියලා. ඒ වගේම දැන් සමහර ඒ මහා පුරුෂයන් වහන්සේලා සත්‍ය අවබෝධය කරගත් උත්තමයෝ සමහර ඉවක් කරන්නේ මොකද ඒයත්තු පිළොත් එහෙම අනිත්‍යත් එක කරන්ට හදනවා නිසා. ඒ නිසා සමහර ඒවා අනුකම්පාවෙන් කරණේවා තියෙනවා නොකරණේවා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේක මෙච්චන් කල්ලි තියෙන කෙනෙක් රජ කුමාරෙක් ඒ නිසා මේ යාට උන්තරන් සුදු හෙදියලන්න පුළුවන් බුදුහාමුදුරුවෝ වයින් කරන්න තේ කියලා. ඒකට අට කතාවේ කියනවා යාට දරු කම්ම විපාකයන් නිසා දරු නැතේ නෑ. ඒක කතාවක් වෙනම් තේකේ සූත්‍රයට අනුකූල නෑ. මේ ඊට පස්සේ යා ඒවා බෝධි ඒවා කොමයින් කරලා මේ බුදුරජාන් වහන්සේ උඩට උඩ මන්දේ මාලිගාවට වැඩියා. එතකොට ඒ සූත් චුල්ලවග්ගපාලී තියෙනවා නැ භික්කවේ චේලා පපටික අකම්මිතබ්බා. ඒ මේ අබැයි මේක ලංකාව සංස්කෘතිය බව මතක තියාගන්න. ඒකට අනුරූප නොවනවා නෙවෙයි. මෙතෙන්දී ඒකේ පාවිච්චිනවා හරි පාවඩ එලන්න පාවිච්චින එක නමුත් ඒක දැන් පාවඩ එලීම වැඩිපුරක් කෙරෙනවා කියලා තේරෙනවා සමහර තොරතුරු දැක්කහම. ඒතර බුදුහාරයේ තෙලිත් භික්ෂුන් වහන්සේලා දේශනා කරන නීත්‍ය ප්‍රණේව චුල්ලවග්ගපාලි 268 තියෙනවා. නබික්කවේ කේලපත්තික අක්මිතප් ඒ මේ පාගන් දෙපා කියලා. හැබැයි එතෙන්දී තව එක වෙනස් කළා. දැන් මංගලත්තාය සමහර අය මේ මොකනහත් ප්‍රාර්ථනාවක් හිසේ තියාගෙන එළුවොත් ඒකට යන්නේ කියලා. ඒකේ පාගන් කියලා. ඊළඟට අර වතුර කකුල් හොදන තැන තුවායක් වගේ එකක් දැම්මොත් ඒක ඒකෙන් කකුල් පිහදගෙන යන්නේ කියලා බුදුහාමර අවසර දීලා තියෙනවා. ඒ නිසා වෙන්නේ රත් කතාවේ එක මේ රාජකුමාරයාට දරුවන ඇති කතාව සම්බන්ධ කෙලෙයි. එතකොට බුදුරජාන් වහන්සේ ඒ මාලිගාවට වැඩලා උන්වහන්සේට දානි පිරිනම මට කියන්න ඕන කතාවක් නෙවෙයි. මේකදී ලස්සනට උන්වහන්සේ මේ එයාට දේශනා කරනවා මේ එයා ප්‍රශ්නයක් කරුවා මේ කිව්වා නැස්කෝ සුකේන සුකං අධිජන්තම්බ හැපේම්ම සුකේ හොයන්ඩ බෑ කියලා දුක්කේනකෝ සුකං අධිජන්තම්බ මහන්සි කළ තමා මේ සුක්කේ කියනක ලබන්ඩ වෙන්නේ කියලා. අර නෝපේන් නෝගෙන් කියලා දැනට කතාවත්ති ඒවා ඉති අපි පක්ෂගේ සතතිය කතා කර නිසා විශේෂිත මතක් වෙන උන කරුණු කිපේ මතක් කර ගන්න. අර මේ පාවඩ කතාව සම්බන්ධ කරන්න නෙවෙයි. හොඳ දෙයක් ඉගෙන ගන්න උන සකි. එතකොට බුදුරජාන් වහන්සේ එයාට කියනවා මට බෝධි මට මේ සම්මා බෝධිසත්ව කාලෙත් ඔය අදහස මට ආවා මේ දුක්ඛෙම් සත්‍යයක් ලබන්න ඕනේ කියලා සැපෙන් කියලා. එහෙම කියලා මම ශරීරයට හුඟක් මහන්සි දුන්නා කියලා. එතකොට ඒ මහන්සි දුන්නතරන්නේ මාලිගාත්තල මං ගියා ඒ කතාව කොහොම කියනවා බුදුහාම. අපි මං ඒ කියන්නේ නැහැ දැන්. උනාසි කියන මං තාම යව්වනේදී මං පිටත් වෙලා ගියා මෙහෙම කළා මෙහෙම වුණා කියලා ඔර කොහොම ඒ අපි දැන් ඉගෙනගෙන තියෙනවා තථාගතයන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේගේ සිද්ධාර්ථයන්ගේ යප්‍රමිත උත්සාහය අපුදුම වීරිය ඊට පස්සේ එක අයින් කරලා මේ අලාර් කාලාම් වගේ ඇත්ත ඒ උතුම් ගුරුවරු පූජනීය ගුරුවරයන් වහන්සේලා මේ ඒ යත්තන් දිනුත් අවසාරම් පිටත් වෙලා ගියයි කිමාදි කියලා ඊළ ඊට පස්සේ ශාරීරික විශාල කරදරයක් දුන්නා වේසක් කියලා එකත් අයින් කළා. අයින් කරලා එන්නේ තෙන්දි උන්වහන්සේ කියනවා අර මේ උදාහරණ තුනක් මතක් වුණා කියලා. අර අපි කිව්වොත් එහෙම අර තෙත ලී කෑල්ලකින් අමුලී කෑල්ලක් අරගෙන ඒක අරගෙන ගිනි ගාන දණ්ඩ කියලා එක උත්තරාරණ කියලා එකට කියන්නේ. ඒක අපි දැන් තේරෙන හැටි කිව්වොත් එහෙම ගිනි පෙට්ටියක් තෙතනම් ගිනි කූරක් තෙතනම් ගිනිපත්තු කරන්න බෑ. ගිනි කූර හොඳයි නමුත් ගිනි පෙට්ටිය තෙතනම් ඒත් බෑ. ගිනි ගින්දර පත්තු කරන්න ගිනි පෙට්ටියත් වියලි ගින් කුරත් වේලි එහෙමයි පත්තු කරන්න පුළුවන්. ගින්දර අනේ වගේ තමයි ඒ ඒත් උදාහරණ තියෙනවා. ඒත් ඒක මතක් වුණාට පස්සේ ඒ උන්වහන්සේ ඒ මාර්ගයට ගියා කියලා ශාරීරියෙත් දුක් දෙන මාර්ගයට ගිහිල්ලා මේක අයින් කරන්න කාම සිතවිල්ල තියාන බෑ කියලා ඒ ලෝකෙන් අයින් වෙන්න ඕන අභ්‍යන්තර කාමත් අයින් කරන්න ඕන බාහිර කාමත් අයින් කරන්න ඕන කියන අදහස ඇති වෙ ඒ මානසුනේ. ඒක කියන්නත් දැන් මම මේකට එන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කොහොම දේශනා කළා බෝධිට මාලිගාවේදී කෝකනද මාලිගාවේදී ඊට පස්සේ ගෝ අර මිගදායට ගිහිල්ලා මේ උන්වහන්සේගේ පැරණි මිත්‍රයන් ටික හමු වෙලා ඒ කතා කළා. එයාටත් බණ කියලා උන්වහන්සේ එයාටත් සම්පූර්ණ මාර්ගය කියලා දුන්න හැටි ඇත්තු සත්‍ය අවබෝධය කරගත්ත හැටි ඒ උන්වහන්සේ කිව්වා. ඒ බෝධිති කිව්වා. ඊට පස්සේ එහෙම ඒ විස්තරේ ඒ ධම්මචක්කසූත්‍රය ඊට පස්සේ එන ඒ අර අනත්ත ලක්ෂණ සූත්‍රය ඒ ඔක්කොම වගේ දේශනා කළා ඒ සත්‍ය අවබෝධය කරගත්තා. එතෙන් තෙව්වහම කිව්වහම ඒ දක්වා ආවහම මේ බෝධි අහනවා ජීව චිරේන නුකෝ භන්තේ බික්කු තථාගතං විනායකං ලබමානෝ මම ඔක්කොම කියන්නේ. එතකොට ඉතින්දී අහන කොච්චර කලෙහි මේ භාග්‍ය තථාගතයන් වහන්සේ වැනි විනායක වූ ඒ විසධම්ම සාර්ථ වූ කෙනෙකු ලබලා මේ කොච්චර කලකින් සත්‍ය අවබෝධය කරගන්න පුළුවන්ද කියලා. එතකොට බුදුහාමරයාගෙන් ප්‍රශ්නයක් අහනවා තේනහි රාජකුමාර සංගේව පාටි පුච්චිස මම ඔයාලගෙන් අහන්නම් මේ ප්‍රශ්න පොඳුරට තේරුම් ගන්න ඕන කාරණයක් අර පසුගිය සතියේ සාකච්ඡාවට සම්බන්ධයි. ඒක ඒ බුදුහාමහන තංකින් මාඤ්ඤස රාජකුමාරේ බෝධි මා ඔයා දක්ෂික් නේද කුසලූත්වං හත්තාරුල්ලේ අංකුසග්ගහේ කිප්පේ ඒ මේ අස්සම් පිට යන ඊ වගේම මේ හෙල්ල විසිකරණේ වේරා ඒ කාලේ කෙනෙකුට තිබිච්ච ඒ දුනු ශිල්ප කඩු ශිල්ප හත් ශිල්ප ඔක්කොම දක්ෂයෙක් කියලා එතකොට. ඒක දක්ෂයි නේද? එමයි. ඔව් එහෙමයි. ඒවම් බන්තේ. ඒතොට ඇහුවා කවුරු හරි කෙනෙක් කෙනවා ඉගෙන ගන්නට ඔයාගෙන්. ඇවිල්ලා එයා ඔයාගෙන විශ්වාසිකුත් නැහැ. බෝධිගෙන විශ්වාසය නැහැට පුළුවන්. සෝචස්ස අසද්දු. ඒ පිළිග මේයා හොඳ දක්ෂයෙක් කියලා පිළිගන්නේ නැත්නම් ගුරුතුමා හැටියට එයාට පුළුවන් ද එයා ළඟට එන්න බැරි. ඒ ඉගෙන ගන්න පුළුවන් ද කඩු ශිල්ප දුනු ශිල්ප. බැ කියලා කියනවා. ඊට පස්සේ කියනවා මේ යාවතක අප්පාපාදින පත්තබ්බන් තන්න සම්පාපුණාය. ඒ වගේම නිරෝධ සම නිසා යමක් ලබන්න පුළුවන් ඒ ඒ ශිල්ප දක්වන්න ඒව ලබන්නත් බැයි ඉගෙන ගන්නත් බැ. යෝචස් සටෝ මායාවේ එයා කපටි කමෙක් නම් බොරු කරන්ට නම් ආවේ කිනුත් ලබන්න බැ. ඒතකොට කපටි නැති බොරු නැති අවංකයෙක් කෙනෙකුට ලබන්න පුළුවන්. යෝචස් කුසීතෝ ඒ කියන්නේ එයා කුසීත නම් සෝචස් කුසීතෝ එයා කම්මලි කෙනෙක් නම් උස්සාහෙන් ලබන්න පුළුවන් උස්දු. ඒ වගේම එයාට මේක කියන දේ තේරෙන්නේ නැත්නම් ඒතොර ප්‍රඥාවන්තයා විසින් ලබන්න පුළුවන් දේකුත් ලබන්න බෑ යාට. එහෙනම් එතකොට ඒ බුදුහාම කිව්වහම එයා කියන පහම ඕනේ එකකින් හරි කියපු දේවල් වලින් අඩුවක් තියෙනවා නම් ඒක ලබ ඒ ශිල්පියාට දකින්න බෑ ලබා ගන්න බෑ ඒක කෙලවරක් දකින්න බෑ කියලා. මම මේ කතාව ඉතාම කෙටි කරන අපිට එන්ටෝන් තැන්ට එන්ටෝන් සාඳද. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන මෙන්න මේක තමයි අපි ඉගෙන ගන්න ඕන කාරණේ. හැබැයි සමහර වෙලාවට එස්කියුස් එකට තියාගන්න හොඳ නැහැ මේ කියන කතාව අපි. ඒව මේ ඔක්කෝ රාජකුමාර උන්න ඔය විදිහටම එකන ඒ බෝධි දක්ෂ හස්ත ශිල්පෙක් ඒ දුනී තල වලින් නැත්නම් අංකුස වලින් වැඩ කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා එහෙම උදාහරණ කියලා බුදුහාම කියන ඒ විදිහටම මේ භාවනාවට අවශ්‍ය මූලික කරුණු තියෙනවා හත පහක් මෙතන කියන හැටි. පංචමානි රාජකුමාර පංචමානි ප්‍රධානි අංගයි. ඒ ප්‍රධානිය කියනක අපි දන්නවා උත්සාහය. දැන් මේ අපි කවුරුත් ඒ උත්සාහය තමයි ගන්න එක එක විදිහට ගන්න. ඒකින්ද තමන් අඩුවට සලකන් දෙපා සිද්ධාර්ථයන් කරපු විදිහට කරනවා යන්නත් එපා. අනිත් කතන්දරහක් විදිහට යන්නත් එපා. මේ කොලොම්බස් ඇමරිකාවට ආපු හැටියට කොහොම නැවී නැගලෙන්න ඕනේ. දැන් කාලි ගුවන්ඥාන තියෙනවා. ඒක කැපකෙටි මාර්ගයන යන්නම ඕන. නමුත් එක එක කෙනා එක එක ක්‍රමයට ගියේ. ඒක මතකේ තියෙන්න ඕන. ඒ නිසා මේ කවුරු හරි අනුගත වෙන්න එපා. තමන්ට මාර්ගය තමන් පාද ගන්නවා. අර පුළුවන් කර කියන එක විතරයි අවශ්‍ය වෙන්නේ. හැබැයි මෙන්න මේ පහ තියෙන්න ඕන. සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේ ගැන සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගැන ඒ සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගැන ඒ විජ්ජාචරණ සම්පන්න වූ මහා ශ්‍රමණයන් වහන්සේ ගැන උන්වහන්සේගේ අවබෝධය ගැන මට විශ්වාසයක් තියෙනවා නොසෙල් වෙන විදිහට මුල් හරියේදී දිත්තිමේ විශ්වාසයක් තියෙනවා මට. ඒ තථාගතයන් වහන්සේ සම්්‍යක් සම්බුද්ධයි. දැන් කී අපිට තේරෙනවා ඒ නම් මම බෞද්ධ නිසා හරි භික්ෂු නිසා හරි නොභික්ෂු නිසා හරි ස්ත්‍රී නිසා පුරුෂ නිසා බෞද්ධ කෙනෙක් නිසා මේ මං ශ්‍රද්ධාවන්තෙක් නිසා ශ්‍රී ලංකාවේ පිදුණු නිසා ඒව නෑ දැන් මෙතෙන්. ඒව නෙවෙයි. දැන් අපි දන්නවා මොකද්ද ඒ සිද්ධාර්ථයන් හොයාගත්තේ. ආලාර කාලාම උතුමන් අයින් කළා. උද්දකරාම කුත්යන් අයින් කරා. අප්‍රමාණ දුක් දුන්නා. ඊට පස්සේ අරිය අෂ්ටාංග මාර්ගයට වැටුණා. ඊට පස්සේ මනස වැඩ කරපු හැම චලනයක්ම තේරුම් ගත්තා. මනසේ හැම සෙලවිල්ලක්ම තේරුම් ගත්තා. මනසේ හැම කැරකිල්ලක්ම තේරුම් ගත්තා. ඒකනම් හිමින් සීරුවේ මේ පැවැත්මේ මූල ස්වરૂපී තේරුම් ගත්තා. දිට්ඨිතාවල ඉන්න ඇති පංච උපාදානස්කන්ධ මමත්වෙන් අරගත්තාම ඉන්න ඒදී කිව්වා කියන එක ගැන දැන් අපිට ඉඟියක් තියෙන්න ඕන මේ වෙනකොට තියෙනවා. එහෙම ඒ ටික තේරුම් කර දුන් ඒ පුණ්‍යවන්තයන් වහන්සේට ඒ සිද්ධාර්ථයන්ට ඒ මායාගේ පුතාට අපි ආදරයක් තියනවා. හැබැයි ඒ භාග්‍යතුන් වහන්සේට ඒ විශ්වයට මුරුමම පුද්ගලෙක් ඊට පස්සේ ඒ ශ්‍රද්ධාව දැන් තියෙනවා. ඒක තියෙන්න ඕන. සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේගේ බුද්ධ භාවය විශ්වාස කරනවා. ඒ වචන ඇත්තට හොඳට විශ්වාස කරනවා කියන්නේ නෙවෙයි දැන් දිවගාල අපිට තේරෙනවා. අර පසුගිය සතියේ උන්වහන්සේ කියන කෙනෙකුට කඳුලක් වැටෙනවා කියලා අන්නේ ශ්‍රද්ධා මාත්‍ර ප්‍රේම මාත්‍රේ පවා තියෙනවා. හෝ තියෙනවා. දෙවෙනි කතාව. ඔන්න දැන් ඒක ගන්න එපා ස්කිස් එකක් හැටියට ලෙඩ තියෙන ඇත්තු. අප්පා බාදෝ හෝති අප්පා තංකෝ සමවේපාඥා ගහණියා සමන්නාගතු. නාති හීතාය නාචුන්නාය මජ්ජිමාය ප්‍රධානකමාය. භාවනා කරන්න අවශ්‍ය වෙන ශාරීරික නිරෝගී භාවයේ තියෙන ඒ කියන්නේ කෑම බීම හොඳට දිරවන්න පුළුවන් ගතිය සෙන්හිත සෙන්දත් හේතුව තමයි සප්පායකාරී කියන වචනයක් අපි ඉගෙන ගත්තා. අරහාන භාගිය විශේෂ භාගිය ඉගෙන ගන්න. විශේෂ භාගිය කාරණයක් තමයි කොට සප්පායකාරීව සාතක්කාරී සප්පායකාරී තමන්ට ගන්න ඕන කෑම ගැන පවා අවබෝධයෙන් ඉන්න ඕන. මදන්න ගුරුතුමෙක් හිටියා දැන් මෙලොවින් අතුරුදහන් වෙලේ ශරීරේ නැහැ. ඒ රාත්‍රියේට දැනෙනවලු දවල් දානෙදි මිරිස් තිබුණොත් එහෙම භාවනා කරන මහන්සි දැඩි උනන්දු වුණා. නිසා මිරිස් අයින් කරා කියලා. මම උදාහරණයක් විතරයි කියන්නේ, මං කියන්නේ මිරිස් කන්නපා කියන එක නෙවෙයි. ඒ ඒක තේරෙනවලු ඒ වහිත ධ්‍යාන පව හින්ද ඇති උන්වහන්සේ ඒකේ වෙනදාට වඩා වැඩි වෙලාවක් යනවා කියන එක. ඒක තේරුම් ගන්නවා. ඒ වගේ එක එකනාත් එක එක කැම තියෙන සමහරට. ඊළඟට කැෆේන් වර්ග නිසා අපේ සමහර විට අනවශ්‍ය ලෙස උත්තේජන ඇති වෙන්න ඉඩ තියෙනවා. සුදුබත් සුදුසීනි සුදු සුදු පිටි වගේ જાති අයින් කරන්න කියන්නේ ඒකයි. දැන් වෛද්‍ය විද්‍යාවේ ඒවා අනවශ්‍ය ලෙස අපේ රුධිර සංසරණ පද්ධතියටත් ආත්මවලටත් ඒවට බලපෑම් කරලා මේ සිස්ටම් එකට මනුෂ්‍ය ශාරීරියේ මේ අසලායතන ලැබෙ බොහොම දුකසේ බව අපි දන්නවානේ. ඒ නිසා ඒ දිවෙන් ඇතුළට දාන එක ගැන දිංගක් අවධානය යොමු වෙන්න ඕන එක තමයි හොඳ. ඒතකොට අර අප්පාබාධ ගැන හිතෙන් ඒකේ තියාගන්න ඉගෙන ගන්න ඕන. ව්‍යායාම කරනවා නේ ඉවත් කරලා සුදුසු ආහාර අරගෙන ඒව කෙරෙන්න ඕන. ව්‍යායාම කරන එක හොඳ දෙයක්. මේ කාලේ හුඟක් වෙලාවට හැම පහසුකම්ම තියෙන නිසා මේ අපි කම්මැලි වෙන්න හුඟක් කැමති එකට ඒ එම ගැටියක් තියෙනවා ශරීරයේ හැටි එක. ඒකේ ශරීරයේ හැටි එක දෙවෙනි කාර්යෙන් තමයි. එතකොට අප්පාබාධෝ hoti අප්පාතංකු ලෙඩ රෝග දුක් කරදර අඩුයි. හොඳට කැම දිර වෙන මේ ගැටියක් තියෙනවා. යාට කරදරයක් නැහැ ඒ වගේ නේ. ඒ ඊළඟට හොඳම කාරණේ අසතෝ hoti කපටිනේ සතනේ අමායා මායා කරන අනිත්‍යරවටන්ට නිවේ කරා. තමන්ට වැරදුනොත් වැරදින එක දැනගන්න. යතහ භූතං අත්තානං ආවිකත්තා සත්තරිබා විඤ්ඤුසුවා සබ්‍රහ්මචාරීසු. තමන්හා එක්ව ගමන් මාර්ගයේ යන සබ්‍රහ්මචාරීන් වහන්සේලාට උස් අපිට සාසුන් වහන්සේ නැහැ. තමන් අර කී ආත්ම නිවේදනය කරන කියන වචනේ අපි ඉගෙන ගත්තා. ආත්ම නිවේදනය කරන නිවේදනයකින් සමම්ම තම අනිත් එක්කනට හඳුන්වා දෙනවා. හැබැයි ඔක්කොටම කියන්නේ ඒ දකලාට මිත්‍රයන් මිතුරන් අපව ජජ් කරන වැඩික්මෙනි. ඒ ජජ් කරන අයට කියන්න හොඳ නැහැ. ඒක ලයින් කරනවා ඒ මේවා. ඒ වගේ දේවල් කියන්නේ අර කැලිය හොඳට භවනා කරපු සාපසේ අම්මෙන්ද ගිල රජතුම වගේ ඉත ධර්මාශෝක කාලේ ඉදමත් දන්නේ ඉතිහාසික කතාවක් පමණයි. ඒවල කැලේට වෙලින් ඉන්නකොට මේ කාමසිතවිලි එන්නේ නැද්ද කියලා. ඉතින් එයා ඒකට කිව්වනේ සමහර විට මේ සත්ත්වයෝ එහෙම ඒ කට්ටිය සංවාස කාලෙට ඒක දැක්කම ටිකක් පනස පෙරලන ගැටයක් එනවා කියලා. එතකොට එයා අරයා හිතුවේ මේ කැලේට හිටියා මේ තු මෙහෙමත් වෙනවනේ කියලා. එයා කිවි අර මානසයේ ඇතුළ චලනය ගැන විතරයි. ඊට පස්සේ මේ ඒ ඔක්කොම තාපසය ටික මරලා දැම්මා කියලා. මේ කාමක මිනිස්සු එහෙම කියන්නේ නෙවෙයි ආ කිව්වේ. මේ මානසයේ ස්වરૂපය නිසා කියන්න ඕන එක්කනට විතරක් කියන්න. තමන් තරහ එනවා නම් කාමයේ වෙදි නම් නිදිමත ගතිය නැහැ කිසිම කම්මැලි කෙනෙක් මෙහෙම සමහරට දම්ම ජීවහන් මොහොත ලස්න වචන තියෙනවාන් සීලා අපි කියන්නේ දවල් මිගෙල් රෑ ඩැනියල් ද මොකද්ද ලින්මන්සේ කියන මං කිතුම් වැරදි වෙන්න පුළුවන්. ඒ වගේ නැති වෙන්න අපි අපිටම ඕපන් වෙන්න ඕන. ස්තමන්ත ඉස්සල්ලා මට මෙහෙම වැරදුනා මමත් මෙහෙම වැරදෙනවා මම මේ වගේ රාග අධික පුජ්ජේ අර මිගසාලා සූත්‍රෙම තියෙන මම ඊර්ෂ්‍යා කරන කියන්නේ මට අනිත්‍යයේ දිනුස සඳබ. ඒවම මේ සත්‍යබෝධයට ගියත්තුත් ළඟක් තියෙනවා. විනුවල යනවා නම් මෛත්‍රියෙන් කරුණාවෙන් අපි කැමති නෑ පිළිගන්නත්. මොකද අපි ඒගම මාර්ගෙම තමයි යන්න හදන්නේ. ඒ නිසා එතකොට අසතෝ හෝති අමායාවි. තමන්ට තමන් විවෘත වෙලා තින්නත් ඕන. ඒක තමයි අපි දැනගන්නේ අර ධම්ම ධම්මානුපස්සනා තියෙන්නේ ඒකේ තියෙනවා. චිත්තානුපස්සනා තියෙන්නේ ඒකේ තියෙනවා. තමන්ම තමන් දැනගන්නවා. සමහරට රාග සහිතයි චිත්තාන රාග සහිත සිත බව දැනගන්න. ගුරුවරයෙක් ඇසුරු කරනවා ඇති කියනවා මම මේම කරනවා මට කම්මැලි හිතෙනවා රාගය එනවා ද්වේෂය එනවා ඊර්ෂ්‍යාව එනවා ලෝකෙ විනාශ කරන තරම් හිංසාකාරී සිතිවිලි එනවා ඒ වගේ දේවල් තියෙනවා නම් කියන්න ඕනේ උතුම් ගුරුවරයෙක් හම්බුණා. අනිත් නැත්තම් කියන්නට එපා ඒවා. ඒ නිසා විඤ්ඤුසුවා සබ්‍රහ්මචාරීසු කිවේ. ඊට පස්සේ ආරද්ධ විරියෝ හතරවෙනි එක ආරද්ධ විරියෝ විහෙරති කුසලානන් ධම්මානම් පහනාය අකුසලානන් ධම්මානම් පහනාය කුසලානන් ධම්මාන උප්පසම්පදාය. අකුසල් අයින් කරන්ට කුසල් දිනු කරගන්ට ඒ කියන්නේ තමන්ගේ හිතේ මෛත්‍රිය අඩු නම් මෛත්‍රිය වැඩි කරන විදිහට උනන්දු වෙන්න ඕන. තමන්ගේ හිතේ රාගය වැඩි නම් විරාගී වෙන විදිහට උනන්දු වෙන්න. ඒ අවශ්‍ය සංඥා ගැන පිනන ගන්න. ඒ වගේ ඒවා. ඒවා දැනගෙන ඒවා වැඩි කරගන්ට තාමව දල්ල පරක්කම අනික්කිට දුරු. ඒ තමන්ගේ කාර්යය අයින් කරන්න පටන් ගත්ත කාර්ය. පටන් ගත්ත කාර්යය අයින් කරන්න තු අපි යනවා ඒක. ඊළඟට පස්වෙනි පඤ්ඤවා හෝති ප්‍රඥාව තියෙනවා එතකොට. මොකද්ද විශේෂ මේක හොඳ වචනයක් කියනවා. උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය. ඒක දෙකකට බෙදාන්න පුළුවන්. තමන්ට තේරෙන්න ඕන අර හාන භාගයේ මේ විශේෂ භාග්‍ය කාරණා ගැන. මෙහෙම කළොත් දිනන මෙහෙම කළොත් දිනු අඩු වෙනවා. මෙහෙම කරොත් නතරලම ඉන්නවා කියන එක. ඒ අදහස ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ අනිත්‍යතාවයේ පිළිබඳ හැම දෙයක්ම එක හරිම හොඳ දෙයක්. හැම දෙයක්ම ඔය ඇත්තේ වචනේ දන්නවා මම පසුගිය සතියේත් ඒක මතක කර ගෞරවනීය භික්ෂුන් වහන්සේ ඔය අදත් ඒ වහන්සේගේ දේශනාවක් තිබුණා. කලින් නොතිබීම දෙයම හටගෙන ඉතුරු නැතු අතුරු දානවා කිය. ඒක ඉව හොඳම වචනයක් භාවනාදි මතක තියාගන්න. කන්නදයක්. ඒ මතුවල ඇවිල්ලා අතුරු දහන් වෙන තත්වයක් තියෙන මුළු විශ්වයම ඒකෝට. දැන් කොටු කරන්න හොඳ නැහැ දැන් අපි මේ අහවලාය කියලා. නියපොතුද කොණ්ඩේද කෙන්ඩද බඩද අක්මාවද කිය කිය එක එක විතරක් නෙවෙයි. ආයතන 6ට අහු වෙන ආයතන 6ට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් ආයතන 6ට දැනෙන ඕනෑම දෙයක තත්ත්වය එකයි. ඒ ප්‍රඥාවෙන් ඉන්නවා සමන්නාගතෝ හොති. ඒකට තව හොඳ විශේෂණ පරිදි කීපයක් තියෙනවා. අරියාය නිබ්බේධිකාය නිබ්බේද වචනේ තපිගෙන ගත්ත නිබ්බේද කිව්වේ යමක් විනිවිද ප්‍රසාර කරගෙන දකින්න ඕන. තමන්ටම තේරෙන විදිහට. සම්මා දුක්ඛක්ඛේ ගාමිනිය. හොඳටම මේ දුක කියන එකේ ඉවර වෙන තත්ත්වයට යන හැටි කියන්නේ පංච උපාදානස්කන්ධයට තියෙන සම්බන්ධතාව. පංච උපාදානස්කන්ධෙම තමයි සම්බන්ධ උපාදානෙ. අර මජ්ජේ සූත්‍රේ මතක් වෙන දෙපැත්තේ තියෙන මේක මැද එකක් තියෙනවා. ඒ සම්බන්ධතාවය කපලා දානවා. පසුගිය සතියේ නාම රූප තියෙනවා එච්චරයි. ඒ නාම රූපෙන් නාම තියෙන රූප තියෙනවා. දැන් බුද්ධ ධනමාංශගේ නාම රූපයි ඒ ආකෘතිය වෙනස්. එහෙම නෙවෙයි මා කියන්නේ. සත්‍යාබෝධය කරගත්ත එක්කෙනාට නාම රූප තියෙනවා. සත්‍යාබෝධ නොකර එක්කෙනාටත් නාම රූප තියෙනවා. සයික්ෂාරත් නාම රූපය. අන්ධ බාල පුතු ජනයාටත් කල්යාණ පුතු ජනයාටත් නාම රූප තියෙනවා. එක විදිහට. වේදනා සංඥා චේතනා පස්ස මානසිකා අර චේතන අනුව ගිහිල්ලා ඒව ලෝභ දෝෂ මෝහත් එක්ක මිශ්‍ර කරගෙන සංඛාර දුක්ඛය වැඩි කරගන්න. ඒක තමයි නැස තියෙන්නේ එතකොට. ඒක තේරෙන්න ඕනේ. ඒක දුක්ඛක්ඛ ගාමිනී කියේ ඒකයි එතකොට. ඒක සිතවිල්ල වරදක් නෙවෙයි තියෙන්නේ. සිතවිල්ලට මම කියන එක නා සම්බන්ධ වුණාම හැදෙන කතාවේ තමයි මහ දුකක් එන්නේ ඊට පස්සේ. හදන කතාවේ හදන නාට්‍ය හදන ඩ්‍රාමා එකින්ද තමයි හොඳ වචනේ. පඤ්ඤවා හෝති උද්‍යත්තගාමිනිය පඤ්ඤාය සමන්නාගතෝ හෝ සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනිය. ඔන්න ඉමානිකෝ රාජකුමාර පංච ප්‍රධානියංගා. මෙන්න මේ පහ තමා සත්‍යාබෝධයේ මාර්ගයට පිවිසෙන එකනා ළඟ තියෙන්න ඕන කරුණු. අංග ඒ ටිකෙන් සමන්වාග ඉස්සලෙන්න ඕන. ඒවා තමා මේ requirements කියලා කියන්නේ. මොන හරි අපි අහන්නේ දැන් සුදුසුකම් මොනවද කියලා රැකියාව කියන්නේ. අන්න ඒ වගේ. ඒවල අපලංගෙ තියෙන. ඊට පස්සේ බුදුහාමර කියන මෙන්න මෙහෙම කෙනෙක් ආවොත් මම ඒ වගේ ඇත්තෙකුට මට අවවා මම එයාට අවබෝධ කර දෙනවා ධර්මයෙන්. එයාට පුළුවන් සත්‍ය අවබෝධය කරගන්නට. එයාට සත්‍ය අවබෝධය කරගන්න පුළුවන් අවුරුදු 7කින්. ඒ කියන විදිහට වැඩ කළොත් එහෙම කියලා කියන උදේ ධර්ම දේශනා කරොත් එහෙම යාට හවසට ඒක ලබා ගන්න පුළුවන් කියලා. සායං අනුසිට්ඨෝ පාතු විශේෂං අධිගමිසති. එහෙම කෙනෙක් එක්කෙනා උදේ බුදුහාඳු මාර්ගය කියලා දෙනා මෙහෙම යන්න. එයාත් ලෑස්ති යන්න. හැඳ වෙනකොට යා පරම සත්‍ය අවබෝධය කරගෙන ඉන්නවා. හැඳවට දේහනේ කරා නම් කියලා දුන්නා නම් බුදුහාමුදුර ආදරෙන් එයාට අර පහම තියෙනවා නම් බුදුහාමුදුරන් දක්ෂෙක් බව දන්නා මුගාසයන්ුසේ ඥාන කොම දන්නවා උන්වහන්සේට නැති කියන්න ඕන විදිය දන්නේ රෑට හැන්දෑවට නම් උන්වහන්සේ එයාට ඒ කතා කළා ඒ කර්මස්ථානේ දීලා කතා බහ කරේ උදේ වෙනකොට එයාට අවබෝධය ආත් පරම සත්‍ය අවබෝධය කරගන්න. එහෙම කිව්වහම සංජීකා මේ බෝධි බුදුහාරොන්ට දේ කියනවා බෝධි මේ ප්‍රින්ස් බෝධිය බෝධි රාජ නෙවෙයි බෝධි රාජකුමාරය. ඒ රාජකුමාර බෝධි කියනවා අහෝ බුද්ධෝ පුදුමයි මේ බුදුහාඳුරණන් කියන. අහෝ ධම්මෝ ධර්මේනම් පුදුමන පුදුමයි. අහෝ ධම්මස් ස්වක්ඛාත. කුච්චර හොඳට මේ ධර්මය කියලා දීලා තියෙනවා කියලා. යත්තිනාම සායම මනුසිට්ටු පාතෝ විශේෂං අභියම සෙන්දාවට අවවාද ලබා ගන්න එක්කන පහුවදා උදේට විශේෂත්වයකට පැමිණෙන විශේෂත්වය කියන්නේ තියෙන සත්‍ය වෙනස් කළා දකින්න පාත මනුසිට්ටු සායං විශේෂං අභියම උදේට කතා කරලා කියලා දෙන එක අවබෝධ කරගත්තොත් හැන්දෑ වෙනකොට එයා සම්පූර්ණ අවබෝධයන. එහෙම කිව්වහම සංධිකා පුත්ත ඒ තරුණයා මේ බෝධිට කියනවා මේ බුදුහාමුදුරන් පුදුමාරවිත අහෝ බුද්ධ අහෝ ධම්ම අහෝ ධම්මස්ස ස්වක්ඛාත. ඔයා එහෙම කියනවා සංධිකා පුත්‍රයා කියනවා. නමුත් ඔයා ඇයි මේ බුදුහාමුදුරු ධම්ම සංඝ සරණ යන්නේ නැත්තේ කියලා බෝධිගෙන් අහනවා. බෝධි එතකොට කියනවා එහෙම කියන්න එපා මිත්‍රයාණෙනි, එහෙම කියන්න එපා. මේ මගේ අම්මා මට කිව්වා මේ ඒ අම්මා කෝසම්බියේ ඉන්න කාලේ ඒ කුමාරිට එයාගේ මව් කුසට ආවහම බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා එයා කිව්වලු භාග්‍යතුන් වහන්සේ බන්තේ මගේ මව් කුසේ ගැබේ පිරිමේක් හරි කමන්නේ ගැහණු දරුවෙක් හරි කමන්නේ ඉන්න කවුරුන් හෝ ඔබ වහන්සේ සරණ යනවා කියලා. එයා ඔබ වහන්සේගේ ස්වාමීපියෙක් හැටියට උපාසකෙක් හැටියට දරන්නේ කියලා කුසින්න දරුවා බුදු සරණ ගත කළා කියලා. ඊට පස්සේ යාට කියාගේ කිරිමව දාසක් දැත් අඳග බුදුහාමකට බදාගෙන ගිහිල්ලා එතෙන්දි කිවලු අයම් බන්තේ බෝධි බන්තේ මේ බෝධි මේ රජ කුමාරයා බෝධි කියන මේ භාග්‍යතුන් වහන්සේ සරණ යනවා මේ මරණය දක්වා ඔබ වහන්සේ සරණ යගේ කෙනෙක් කියලා. එතේම කියලා යා කියන දොට අම්මා මව් කුසේදී ඊට පස්සේ කිරි මව් යා ආ පුංචි කාලේ ලදරුවා ලපටි පොඩි කා කාලේ ඊට පස්සේ එයා කියනවා සම්මසන්දිකා පුත්ත මිත්‍රයන්නේ මං තත්ත්‍යම්පි බුද්ධං සරණං ගත් භගවන්තං සරණං ගච්ඡාම් ධම්මං ච භික්ඛු සංඝං කියලා බුදුහාන්ට කියනවා මිතුන් ඉනතවටත් මං බුදුසහන්වන් සරණ යනවා මේ උපාසකම් මං භවං භගවදාරේතු අජ්ජතග්ගේ පානුපීතං සරණං ගතං කියලා එයා බුදුහාන්ට කියනවා එහෙම ඒ තමයි ওই බෝධි රාජකුමාර සූත්‍රේ කරුණටික අපි සමහර කරුණ ඉලාත්‍ය ධර්ම මාර්ගයේදී ඉගෙන ගන්න උණු දේවල් හැටියට සංස්කෘතමි දේවල් හැටියට අනිත් කරුණටික අපි තමතික තියෙන්න ඕන අද මේ සම මේ පසුගිය සතියේ මේ නොසිතේ ඇත්තත් තියෙන හොඳට ඉගෙන සාකච්ඡා කරන්න පුළුවන් ශ්‍රී ශක්ති බබ්බ සූත්‍රත් මතක තියෙනවා නම් අපි ඒ තථාගත ධර්මයේ පමණක් අපේ අදහස් උදහස් වලට වඩා ධර්මානුකූල වීමට අපි උත්සාහ ගන්නවා. හැබැයි මාර්ගය පිළිබඳ තියෙන කාරණාත් අවධාරණය කරගන්න. කල්‍යාණ මිත්‍ර සීවිනී ඇති උතුම් බොහෝම පින් බුදු සරණයි. වහන්සේට නමස්කාර දේවා. තෙරුවන් සරණයි. බොහොම පින් සත්ජීතුමා ඉතාම විස්තර සහිතව සූත්‍ර දේශනාව පැහැදිලි කරලා දුන්නා. මම කල්යාණ මිත්‍රින්ට ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාවට එකතු වෙන්න කියලා සම විවෘතව ආරාධනා කරනවා. තෙරුවන් සරණයි සිල් දෙනාටම මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ එක් කියපු කාරණා පහ මේ මූලික වශයෙන් කරුණ වශයෙන් නැවතත් මතක් කරලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා කියලා කෙටියෙන් ද මිස්ටර් සයිස් අපි අහගත්තා නමුත් ඒක හරේ වශයෙන් මම කෙටියෙන් ඒ කරුණු පහ සඳහන් කරලා දෙනවා නම් සතිජිත්තුමනි බොහෝ වටිනවා කියලා මට හිතෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පදිසි මහත්මයාගේ ප්‍රශ්නෙට විවිධ ඔලියම් කුළු කාරණාවත් සම්බන්ධව හින්දා මම එකක් මෙහෙම කියන සරලව මේ සෝනාසේ පතක දේශනායේ පැහැදිලි කරපු කාරණා පහ අපිට මතක් කරලා දුන්න පළවෙනි එක ශ්‍රද්ධාව දෙවෙනි එක ශාරීරික නිරෝගී බව තියෙන කියන කාරණාව ඊගවට සත නැහැ මායාවක් නැහැ කියන එක අතරෙන් එක ආරද්ධ වීඩියෝ විහිෘති කියලා පස්වෙනි එක ප්‍රඥාව වැඩි හේතු කියලා මම මේ පදිසි මහත්තයාගේ අහපු උත්තර දුන්නා නෙමෙයි මම මේ පදිසි මහත්තයා අහපු එකත් සමගම තත් මේ සත්‍යත්වමාලි යොමු වෙනවා මේ නැවතත් එහෙම කියලා සත්‍යත්වමානි ඒ පදිසි මහත්තයා අහපු දෙය පැහැදිලි කරන ගමන්ම මෙන්න මේ කියපු පහේදී සත්‍යත්වමානි මට මේ තේරුණා මේකේ කිමේ පළවෙනි එක ශ්‍රද්ධාව තුන්වෙනි එක මායාවක් නැහැ වගේ ආරද්ධ වීඩියෝ විහිෘති ප්‍රඥාව වැඩි හේතු කියන දේවල් මට කිසියම් පාලනයක් තියෙන දේවල් පාලනයක් කියන්නේ මා විසින් අතිකර ගත යුතු දේවල් දෙවෙනි එක ශාරීරික නිරෝගී බව තියනවා කියන එක ටික බියොන් මයි කන්ට්‍රෝල් වගේ කියලා වගේ කියන්නේ ඒක බාහිරයෙන් මට ලැබෙන දෙයක්ද කියන එක වගේ සමායලා ඒ පදිසි මහත්තයාගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න ගමන්ම ඒ කාරණාවත් පොඩ්ඩක් ඉස්මතු කරලා දෙන්න නැවතරක් තිරන් සරණයි සම්මා සම්බුද්ධ සරණයි ඒ ප්‍රධානියංග පංච ප්‍රධානියංග කියලා කිටි කියන්නේ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි තථාගතයන් වහන්සේ ගැන විශ්වාසය තියෙනවා මට ආයේ කවුරු වෙල කිව්වත් උමනේ මෙහෙමයි කියලා නෑ මම දන්නවා උන්වහන්සේගේ මාර්ගය උන්වහන්සේගේ සත්‍ය අවබෝධ මාර්ගය දෙක අප්පාබාදෝ හෝති එතකොට මේ අප්පාබාද කියන්නේ ලෙඩ දුක් අඩුයි නැහැ කියන එක නෙවෙයි ආබාධ තියෙනවා ශරීරයක් අත්තොත් ආබාධ තියෙනවමයි ඕකට ඒක නැති කරන්න බෑ අප්පාබාදෝ හෝති අපි කරුණු පහ කියලා විස්තර කරමු අසටෝ හෝති අමායාවි සත කපට නැහැ හැංගිමුත්තං කළා මේ මත අවංකවම මේක ගන්න ඕන පුළුවන් හැටියට තමන් දන්න දැන් මේ gederin wanan rekkiyawa kardara rahita sahita nan ewat dannwa me yutukan tiyenwa e danna namuth mat asata mayave mata avankum meka karannuna me tanikam magarawa ganta samadagata sattwek innata famous wennada neme meke tenni kiyene araddha viriyo hoti tuna hatar wenne ek usahayak tiyena ඊට පස්සේ උද්‍යත්තගාමී පඤ්ඤාවෙන් සම පඤ්ඤමාහෝති. පඤ්ඤමාහෝති කියන්නේ ප්‍රඥාව සහිත වෙ කෙනෙක් වෙනවා ඒක. ඒක තේ කියන එක තේරුම් යනවා කිය. එතකොට ඒ චේතියක උදේ පහමතේ සද්දෝ අප්පාබාදෝ අසතෝ අමායාවි ආරද්ද වීරියෝ පඤ්ඤම. මම හිත පාරි දැන් අපි ඉගෙනගෙන නිසා දන්නේ නැති කියලා එහෙම කිටින් කියන්නේ. හොඳ සමහර ඇත්ත අලුත් ඇත්තන්ට තේරෙන්නේ නැද්ද? එතකොට දැන් අප්පාබාදෝ හෝති අප්පාතංකු කරදරාදී ශරීරයේට ශරීරයේ කරදර තියෙන එක එක්කිනා දෙන්නස එක එක විදිහට තියෙනවා. ඒක ඒක එක්ස්කියුස් එකක් කරගන්නත් හොඳ නෑ. ඒක මත තියෙනවා නා. ඒක බාහිර බලපෑම නෙවෙයි නම තමන්ට පුළුවන්. තමන්ට පුළුවන් දැන් ලෙඩ දුක් කියන ඒවා ගැන කියනකොට බුදුහාඳුරු දේශනා කර අර මතකද මේ ආදීනව සංඥා වේදී චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ ජීවහා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ මුඛ රෝගෝ ප්‍රදා කියනකොට වචන දාන්න දන්ත රෝගෝ කාස ආස පිනාස උචින ඔක්කොම තියෙනවා. ඊට පස්සේ මම මතකෙන් කියන්නේ මේ පිත්ත සමුත්‍රාණ ආබාධ, සෙම්න සමුත්‍රාණ ආබාධ, හුතු පරිණාමජ ආබාධ, ඒ කියන්නේ ඍතු වෙනස් වෙනකොට එන ආබාධ තියෙනවා. ඕපක්‍රමික ආබාධ තියෙනවා. උපක්‍රමයෙන් නිසා එක එක ජාති නිසා. විෂම පරිහාරජ ආබාධ. මගේ පැවැත්ම, ඒ කියන්නේ කන බොන කෑම වල වෙනස්කම් නිසා ඒ කෑජරකම්මට අපි කන ජාති කියනවා. කෑජරකම කියලා කියන්නේ ඒක නරක වචනයක් නෙවෙයි, ඒ කන්ට තියෙන උවමනාව. ඕදරිකත්ස්ස කියලා කියන්නේ ඒක දිවට දිලෙත් ඒක විදිහක් තියෙනවා. දැන් අපි හිතමු පොටේටෝ චිප්ස් කන්න ඕන එක්කනා හැමතිස්සෙම කන්න කැමති. බුලත් හපන එක්කනා නේ කහපන්න ඕන. ඒක ඇඩික් කරලා තියෙනවා. ඒ වගේ. ඉතින් ඒ වගේ දේවල් වලින් අපි සමහර ශරීරයේ විනාශ කරගන්න හැටි අපි දන්නවා. ඒක තමයි විෂම පරිහාරය. ඊට පස්සේ ඕපාකමික ආබාධ, සන්නිපාතික ආබාධ, ඒ කියන්නේ ලෙඩ එකතු වෙලා හැදෙන ලෙඩක් වෙන විට. එකක් තමයි අන්තිම තමයි කියන්නේ කම්ම විපාක ආබාධ. කම්මේ කර්මයේ විපාකයක් ඇටියෙද? කර්මයක් දීපුක දැන් අප තේරවාද ක්‍රමයට බොහෝ ඒවා කම්ම විපාක ආබාධ ආවොත් කම්ම විපාක කියලාමයි හිතන්ට පුරුදුලා තියෙන්නේ. අර මේ ඔය අපි සාකච්ඡා කරන්න හිතාගත් ඉන්න සූත්‍රයක් ඊළඟ සතියේනකොට මේ අඤ්ඤතිත්‍යී සූත්‍ර කියලා නිදාන වාගේ ඒක තියෙනවා. ඒක අසයන් කතන් දුක්ඛම් පරං කතන් දුක්ඛම් සමහර මේ සයන් කතන් දුක්ඛම් පරං කතන් දුක්ඛම් කියලා සමහර අපි හිත හිතෙන්නේ මේ ඒ තමයි ඒ හරි අමාරු ඒ කඩුල්ල පැනගෙන යන්නට අපට. ඒ නිසා තමයි හැම දෙයක්ම දැන් අර මුගලන් හාමුදුරුවන්ට අන්තිමේදී ගුටි කන්න අපේ කර්මයට අපි දාන බුදුහාමි කිසිසේක එකමක් ආවම ඒක අපි හදනවා. ඒ ක්‍රමයට අපි ථේරවාද ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අනුව අපි එකක් හදනවා මෙහෙමුනේ කියලා. ඒ තීරියක් හදනවා. ඒ මහා දුක්ඛඛන්ද වගේ සූත්‍ර නැත්නම් මහා කම්ම විභංග වගේ සූත්‍රයකදී උන්වහන්සේ ඊට වඩා වෙනස් විදිහට කම්ම විභංග දේශනා කරා. ඒතොට අපි කලින් ගත්ත කම්ම අනුව ලැබෙන දුක් විපාක තියෙනවා. ඒ කම්ම අනුව ලැබිච්ච එක තමයි සලායතන. මේ ශරීරයත් එක්ක ලැබෙන මනුෂ්‍ය ශරීරයක් නෙවෙයි, කොයි ශරීරයක් ගත්ත හින්දෙන් වෙන දිව්‍ය ලෝකෙක බ්‍රහ්ම ලෝකෙක වෙන හින්දා මේ කාම ලෝකයේ ගත ශරීරයක් හින්දා ඒකට බලවල් තියෙනවා, ඒකට ආත්මාවක් තියෙනවා. ඒව හරි වැදගත්. ලේ පම්ප කරනවා හැමතිස්සෙම ලේ පම්ප කරන්න බට තියෙන්න ඕන, හොඳට වයරින් කරලා තියෙනවා. ඒ වයන්ට ඇට කෝටු තියෙනවා. ඒ වගේව තියෙනවා අපිට. කිසිය පරද වෙනවනේ. ඒව පරෙනවනේ. දැන් බොන්චි ටිකක් ගෙනල්ලා තියන්න බලන්න කියද අනිද්ද වෙනකොට ඒක නරක් වෙලා යාවි. තක්කාලි ගීඩියක් දවස් ගානක් එහෙම තිබුණොත් ඒක අවශ්‍යත ෆ්‍රිජ් එකේ දාන්න එපා කියන තක්කාන අපේ තුමනවන් නරක් වෙනවා. හාල් ටිකක් අරගෙන එලි බහන්නේ තියොත් ඔය ඔසයාගේ පැත්තකේ මේ සම්පූර්ණ සත්ව ඇවිල්ලා වේ විනාශ වෙලා යනවා. ඒ වගේ. ඒතකොට ඒ වගේ අපි තක්කාලි ගෙඩි වගේ ඇස් දෙකක් අරගෙන තියෙනවා. ඉතින් ඒක කල්යන කොට කුමිනේ යනවා. ඒක තමයි සම්මෙන් ලැබෙච්චදී උපාදින්න රූප තියෙනවා. ඒකට එක්ස්කියුස් එක ගන්න උපාදින්න රූපයට. එනි උපාදින්න රූපය ඒ යනතන අනුව විෂම පරිහාරජාද උතු පරිණාමජාද කියේක. අපි යොත් එහෙම මේ ඇට්ලාන්ටික් දකුණු ඇට්ලාන්ටිකේ පැත්තට පල්ලෙහාට ගියොත් එහෙම මේ සීතල වැඩි අපිට අවශ්‍ය ඇඳුම් නැත්නම් අපි මේ අපි ශරීරයක රෝසු දෙන්නේ මාළුවෙකුට වතුර යට ඉන්න පුළුවන් සීතල පරිසරයක අපිට ඉන්න බෑ ඒ වතුර යට. එයා රාත්තල් අවුන්ස් 5ක් බර සත්වයෙක් ඉන්න පුළුවන් කෝටියක් මේ තොන් කෝටියක බරක් දරන මේ ටෝපිඩෝ එකට නැත්නම් මොනවද මේ මට නම් මතක් වෙන ලොකු ඒ නැවකට පච්චන්ද බැරි එකක් හිට යන්න පුළුවන්. ඒ එයාට ඉන්න පුළුවන් රාත්‍රල් කාලී සත්වයාට. ඒ රූපත ලැබිච්ච ඒක සත්ව ලෝකයේ හැටි. ඒ ලෝක විශේෂ. නමුත් අපි දැන් පැහැදිලිවම දන්නවා අප කාට මනුෂ්‍යයන් ඇති තමන්ගේ ස්වාම පුරුෂයා බිරිඳ ඉන්නවා නම් දරුවෝ ඉන්නවා නම් යාළුවෝ ඉන්නවා නම් භික්ෂුන් ඉන්නවා නම් ගුරුවරු ඉන්නවා නම් යා පාරදී හැමෝම ඉන්නවා නම් ඩ්‍රයිව් කරන අය ඉන්නවා නම් බස් එකේ දින්න අය ඉන්නවා කෝච්ච යන අය ගුවන් යාන යන අය ඔක්කොමල ඉන්නේ. ඒ ඔක්කොම මිනිස්සු චීන හරි ජපාන් හරි මැලේසියෙන් හරි ඕස්ට්‍රේලියෙන් හරි USA හරි කැනඩා හරි ග්‍රීන්ලන්තේ හරි චිලි රටේ හරි ආජෙන්ටිනාවේ හරි කොහේ හරි මිනිස්සු විදිහෙන ඉන්නවා නම් ඒ හැමෝටම එකම විදිහක ශරීර තියෙනවා. එහෙම එකක් තමයි මාත් අරන් ඉන්නේ. මාත් කියලා කියවලා නෙවෙයි මේ කතා කරන එක්කෙනාට වෙනම සංඥා ටිකක් තියෙන අර නාම රූප ටිකක් තියෙනවා. ඉතින් ඒක පාවිච්චි කරන හැටියට තමයි ඒක ඒ ලැබෙන්නේ ඒතකොට. ඒක කම්ම විපාක නෙවෙයි ඔක්කොම. කම්ම විපාකම නෙවෙයි ඒක. කම්ම විපාක කියන අතීත භවයක කරපු කර්ම කියලා කියන්න බෑ. ඊයේ කරපු කම්ම විපාක වෙන්න පුළුවන්. මං දොස්තර මහත්තයා කියලා තියෙනවා මට සීනිකන් දෙපා කියලා. නමුත් මට චොකලට් එකක් අම්මන කවුරුත් නැවට පිට නෑ. මං කෑවොත් එහෙම ඒ ලෝභ සීතින් මට ඕනුනේ ලෝභයෙන් කරන්න. ඒක මං කෑජර කමට කෑවහම ඔන්න මගේ මේ ග්ලූකෝස් ලෙවල් ඉහළ ගිහිල්ලා ඉතින් මට මේ ආබාධයක් වෙනවා. මොකද අක්මාවට එක දරන්නත් බෑ දැන්. ඒ වගේ ඒවා. ඒ පුංචි කාලේ ඒ කියන්නේ ශාරීරික ලැප්පටි කාලේ කරන්න පුළුවන් දාති දැන් කරන්න බෑ. ඒ වගේ જાති. ඒ ලැබපු ශාරීරික හැටි. ඒ කම්ම විපාකෙත් තියෙන. ඒතකොට අර චොකලට් එක මං කැස්නේ කේ එකක් කෑවනම් එහෙම පහක් විතර කෑවනම් එහෙම මේ තෙල්ලෙද වැඩි වෙනවා ඊට පස්සේ. අර මිරිසරි කෑම කෑවොත් ලුණු සහිත කෑම කෑවොත් සුදු ලුණේ එහෙම කෑවොත් ඒවා ඒ බලපෑම් කරන ශරීරයට. ඒක කම්ම විපාක කියන්නේ ඒවයි. ඒ සතීතී කරපු එකක් කියලා ඒක ඒව සමහර තැන් තියෙනවා. ඔක්කොම නෙවෙයි. සමහර ඒවා තියෙනවා. ඒවා. දැන් අර අනුරුද්ධ හාමුදුරංග නංගීටද ලේඩ හැදිලා ඒ කතාවේ කතාවක කරන්නේ මේ විදිහට යව කරන්න ඕන જાති. සබ්බලං බුදුහාමුදුරන්ට ආශ්‍රේණි ප්ලස් උන්නසන්නේ පාත්‍ය හැදිලා උන්වහන්සේ ශරීරයට ආශිර්වාද කරගත්ත මේ ධානික සිතින් ඉතල ආහිතව හිතවා මං මට කැමති තාසුම් මැරෙන්නේ කියලා. තත් වෛද්‍යවරුත් තැන් කරලා දැම්මා. ඒ වගේ ඒ වගේ පුළුවන්කම් ඇති වෙනවා අපිට. ඒ චිත්ත ධෛර්යය වැඩි වෙනකොට සිතට ඒව බලපානවා. දැන් ડિප්‍රෙෂන් එකක් වුණහම මුළු ඔක්කොම අපිට ශරීර බලපාන හැටි අපි දන්නවනේ. තරහවහම තරහ කර කියාගන්න බැ නම් අපි හිත මහත්යත් එක තරහ නෝන මහත්යත් එක දරුවෙක් එක්ක තරහ වතුම කියන්නත් බැ. දේශපාලන තත්ත්වයක එක තරහක් આવුත් කියන්නත් බැ. නමුත් Tamante ડિප්‍රෙෂන් එක ආතතිය නේද? ආතතිය ඒව දැන මම හෙලනම දන්නේ. ඒක දැනෙනවා තමයි. කේන්ද්‍රයක් ආවහම ශරීරෙට දැනෙනවා නාම රූප එකට යන හින්දා. එනිසායි ඒ දුක් කරදර කියන ඒවාට පුළුවන් සමහර ආශිර්වාද ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි තමන්ම මම ආශිර්වාද කරාන්ත. අර බලංගොඩහඳුරන්ගේ දේශනේ තියෙන අර කරුණා භාවනාව මෛත්‍රී භාවන එකතු කරලා බෙල්ලටත් මෛත්‍රී කරන්න කරුණා දක්වන්න කියලා. ඒ නිසා මට දුක නැති වෙයි කියලා ඒ වගේ. ඒ නිසා තමයි බුද්ධංගේ තියෙන්නේ. බුද්ධංගේ හතේ තියෙන ඉගෙන සතිමත් වෙනවා, ධම්මවිචේ තියෙන විරිය එන, පීති පස්සද්දි සමාධි උපෙක්කා. මහාකාශ පහඳුන අංශුමාර්ථවත් කෙලස් තිබුණේ ඒ දෙද උනා ලැබුණාට පස්සේ ඒක මතක් කළා දුන්නා. කොහොමද ඒ ඒ සංඥා වලින් ඒ වතුලින් මතුවේ අපිට පුළුවන් ලොකු බලපෑමක් කරන්න. අර මානසිකාරයේ බලයේ තමයි ඒක වෙන්නේ. නාම රූප වල මානසිකාර බලයේ. ඒක තදට හිතේ ගියේ නිසා අර පසුගිය තුන් මාසෙදී කියන විතර මතක් වෙන්නේ දැන්. ඊට පස්සේ දැන් බුදුරජාන් වහන්සේ තසනේ වුණා, චුන්දහාන් තසනේ වුණා. ඒ අර සංඥා මතක් කරලා දුන්නේ ඒක. ගිරිමානන්දහාන් මතක් වුණා, සංඥා මතක් කරලා දුන්නා. සත්‍යන්තේ සත්‍යබෝධිය කරගත් උත්තමයන්ට අර අර මේ මොග්ගල්ලාන හාමුදුරන්ට වගේ අත්තන්ට ඉතින් මොනතරම් ඉද්ධ සම්පන්න කන්ති වුණා දුන්නා. අර බුද්ධංගම් මතක් කළා. ඉතින් ඒ නිසා මේ අපි වගේ මේ මාර්ගයට අවතීන වෙන්නේ හිතාන ඉන්න නරපණු ශරීරයක් ලැබුක් අපිටත් පුළුවන් නේද? මහ ලොකු ශරීරය අලියෙකුට නම් විශාල ශරීරයක් තියෙනවා මයිත් වඩාන්ට එච්චර ගන්නෑ නේ. අඩි පහක් කරන දිගේ තාත්තල 140ක් 50ක් බර ඔක මහ ලොකු දෙයක්. ඒ පුංචි ශරීරයක් ඔය මේ පෘථිවියේ තියෙන පොඩි තිතක් විතරයි. ඒ තිත පරිස්සම් කරගන්න උත්සාහවත් වෙන මේ ඒ කිවි හිතවත් කියන විතරයි. මටත් එක්කම මං කියන්නේ මං කාටවත් කියනවා නෙවෙයි ඇත්තටම. බුදුසසුනේ හොඳ ප්‍රශ්නය. බුදුසසුන අද අපේ අනිත් කල්යන් මිත්‍ර තින්නසනේ අපිටත් බණ කියන්න බුදුසසුනේ. සාදු සාදු සාදු බොහොම පිං සත්‍ය විස්මනේ. බොහොම පිං සත්‍ය විස්මනේ. තව පොඩි දෙයක් කෙටියෙන් පැහැදිලි කරලා දුන්නත් මේ බොහොම පිං පඤ්ඤවා හෝති කියලා කිව්වහම සත්‍ය විතුමා එතන මාර්ගඥාන වගේ දක්වාද ඒ කියන්නේ? දැන් කියනවානේ මේ සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා කියලා. එතනත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණයි. ඔව් එතෙන්දී පඤ්ඤවා කියන එක නොඑක් තැන්වල මම ඔක්කොම කරුණු කියන්නේ දැන් අපි ඒවා දන්න හින්දා දැන් මූලික වශයෙන් ඔළුව පාවිච්චි කරන් ඉගෙන ගන්න ඕන කියන වචනේ ගත්තොත් ඩිංගක් ඔන්නඔකට ගැලපෙයි. ඔළුව පාවිච්චි කරන් ඉගෙන ගන්න කෙනෙක් කියනවා. එතකොට දැන් අර මතකද අන්තෝ ජටා බහි ජටා කියලා ජටා සූත්‍රයේ සංයුත්නිකයේ සගත වර්ගයේ තියෙනවා. අන්තෝ ජටා බහි ජටා කියදී කොහොමද මේ තරම් ඇතුලේ ගැටලුවයි පිට ගැටලුවයි මේ අවුල් වෙලා තියෙනවා. ඒ අවුල නිහා ගන්න කොහොමද කියනකොට එතෙන්දී පඤ්ඤවා කියලා ඒ එතෙන්දි කියන්නේ එතෙන්දි ඒ ඒ පරම සත්‍ය බෝධිය කරගන්න උන උනා සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤ ප්‍රඥාවත් කියන්නේ ඔළුව තියෙන කෙනා. එතකොට අපි මේ වචන කියන්නේ ඒකේ පඤ්ඤා කියන එකේ වේගය අඩු කරගන්න නෙවෙයි මේ මේ මේ සන්දර්භයට තේරුම් ගන්න විතර. සීලේ පටිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤාන්ත භාවයක්. එතකොට සීලේ පැවැතිලා සමාධියයි ප්‍රඥාවයි දිනු කරනවා කියන්නේ. එතන සපඤ්ඤ කීවේ උතර මූලික බුද්ධිමත් බව තියෙනවා හොඳ නරක තේරුම් ගන්න පුළුවන්. ආහා මේක නේද මේ කියන්නේ කියලා තේරුම් ගන්න එකක් එන්නේ. අන්නේ ඒ බුද්ධිය අපිට තියෙනවා ඒ බුද්ධිය. අන්නේ බුද්ධිමත් බව. හැබැයි මෙතින්ද පොඳ උදාහරණ ටිකක් තියෙනවා. පඤ්ඤවා හෝති කියන්නේ ඒකට කියන මම ඒ උදාහරණ මේ විශේෂණ දෙක කියවා ඇඩ්ජෙක්ටිව් ටික. උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හෝති. ඒ උද්‍යත්ත ගාමිනියා කියලා කියන්නේ අර දැන් ඒකද මං හිතුවේ තේරුම් දෙකක් දුන්නා. ඒක මගේ හිතුල විතරයි වයින් කරන්න ඕනලා කියලා ගැන අපි අදහස් විතරයි. ඒකේ තේරුම් ගන්න එකේ පාළි නිබ්බේද භාග්‍ය සහ විශේෂ භාග්‍ය නැ හි ආන භාග්‍ය සහ විශේෂ භාග්‍ය පිරියන පැත්තේ කරුණ මොනවාද විශේෂ පැත්තට යන කරුණ ඒ අපි අර දසුස්තර සූත්‍රයට අනුව එකින් ගත්තා අන්න ඒක දැනගන්න ඕන ඒක තෝරා බේරා ගන්න නුවණ තියෙන්න ඕන එහෙම නැත්නම් හැම දෙයක්ම හේතු නිසා දැන් ඔය මේක ඇත්ත කවුරුත් ඉගෙන ගත්තානේ අර පච්චේතික මතකෙ දෙන 24ක් ඉගෙන ගත්තේ අර මේ ප්‍රකරණේට අනුව පဋාණේට අනුව ඒ වගේන් තියෙන්න ඕන මේක තියෙන නිසා මේක තියෙනවා ඉමස්මින් සති ඉදං හෝත මේක තියෙනකොට මේක තියෙනවා මේ වර්තමාන මොහොතට එන්න තමයි ඒක කරන්න හදන්නේ එතකොට උද්‍යත්ත ගාමිනිය පඤ්ඤාය කියන්නේ හැම දෙයක්ම එතකොට මට අත්දකින්න පුළුවන් හැම දෙයක්ම දිවගාල පුළුවන් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් හැම දෙයක්ම ස්පර්ශයට අවුවෙන හැම දෙයක් ඇති වෙනවා සහ නැති වෙනවා උපතක් තියෙනවා විනාශයක් තියෙනවා උපතක් තියෙනවා විනාශයක් තියෙනවා හේතු නිසා කලින් නොතිබීම හටගෙන අතුරු ඉතිරි නැතුම අතුරුදහන් වෙනවා. නොතිබිච්ච දෙයක් හටගෙන ඉතුරු නැතුව අතුරුදහන් වෙන හේතු නිසා. හේතුඵල සමුදාය. එතකොට ඊළඟට තමයි ඒ උද්‍යත්තගාමිනිය පඤ්ඤා සමන්නාගතෝ හොති අරියාය නිබ්බේධිකාය. ආර්ය වූ ආර්ය කියන්නේ අර අපිට ශ්‍රද්ධාව තියෙන මේ ආර්ය කියලා කියන්නේ මොන හරි දෙයක පරමාර්ථ හොයාගෙන ධර්ම මාර්ගයේ පරමාර්ථයට යන්න පමණ. අර ලාමක ඉච්ඡාවන් වැඩි කරගන්න සුතවා වෙනවා නෙවෙයි දැන් එතකොට. ලාභ සක්කාර සිලෝකත් සඳහා ඉගෙන ගන්නවත් මේක හොයලා බලනවත් නෙවෙයි. අරියාය එකසා අරියාය නිබ්බේධිකා මේක විනිවිද දකින්ත මේ පංච උපාදානක් මේ පාවිච්චි කරන මේ පුරුෂ ශරීරයේ මේ ස්ත්‍රී ශරීරයේ මේ තියෙන ගතිය සම්පූර්ණ දකින සංඥා සහිත මනස සහිත සම්මා දුක්ඛකේ ගාමිනිය එතකොට ඒ දුක් කියන එක සම්පූර්ණයෙන් අවසන් කරන පැත්ත තතම යන පඤ්ඤාවෙන් එතකොට සාමාන්‍ය සම්මාදිට්ඨියෙන් ගිහිල්ලා මේ ලෝකุตතර කියලා සම්මාදිට්ඨි දෙකක් තියෙන්නේ උපදිවේපක්ක සම්මා ඒකේ හොඳ කම් විපාකයක් ඉතු කරලා දෙන ඒ 10න් පටන් අරගෙන අර සම්මාදිට්ඨි ඒදී සම්මාදිට්ඨි සූත්‍රයේ සාරබුත්යන් වහන්සේ ඒ කල්යාණ මිත්‍යන් වහන්සේ කියලා දුන්න අපිට ක්‍රම 16ක්ද ඒ දක්වා ගිහිල්ලා මේක පුස්සක් නේද කියන දෙක මේක නින්දක් නේද මේ ඉන්නේ මේක නිකන් මේ මායාව මැජික් එකක් කියලා තේරුම් ගන්න දක්වා යන්නේ යන්තිගෙන ගන්න එක ඒතන ඒකයි කිව්වේ සම්මා දුක්ඛක්කේ ගාම අර පඤ්ඤාව හොත් කියනකොට අපි දැනට ඉගෙන ගමු දැනට මේ පැය දෙකෙන් පස්සේ 10ට අවර් ඉවර වෙන්න ඕන නමෙත් නමේට ආයි අපි කියන කතා කරන්නේ මේකෙදි විතරක්. මේ සූත්‍රයේ මෙතෙන්දි විතරයි පඤ්ඤා කියන එකට අපි ඔළුව තියෙන්න ඕනේ කියලා කියන්නේ. ඒක ගන්න දෙපා නිත්තැන් වලට තේරුම් ගන්න විතරයි. අපිට ඔළුව තියෙන්න ඕන මොලේ පාවිච්චි කරන්න ඉගෙනගෙන තියෙන්න ඕන. ඒක තමයි පඤ්ඤාමහූති කියවි. හැබැයි ඒකට දුන්න අනිත් විශේෂණ අමතක කරන් දෙපා. බුදු සරණයි බොහොම හොඳ පින බුදු සරණයි. මොහොම් සිං සත්‍යජිතුමා කල්යාණ මිත්‍රේනි සාකච්ඡාවට සම්බන්ධ වෙන්න තව අදහස් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා. තේරුවන් සරණයි මොඩම මාස්ටරයි තාමත්ම හොඳ ධර්ම කොටසක් අතු කරගත්තේ අපි මේ සූත්‍රය තුලින් අසත්‍යමයි අපිට පැහැදිලි කරලා දුන්නා. ඇත්තටම පෞද්ගලිකව දැන් ලොකුම ප්‍රශ්නයක් හැටියට තේරෙන්නේ ඇත්තටම දැන් මෙතන මේ වීර්ය වැඩීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම සඳහන් කළා. ඒ පදන් වේහමත් නැත්නම් මේ ධර්ම මාර්ගයේ යෑමට ගතියුතු උත්සාහය කියන එක. ඉතින් පෞද්ගලික අධ්‍යක්ෂණයම වෙන්නේ අපි විතින් විත සහාය නැත්නම් ඒ වීර්යය කියන කැටි වෙනවා. ඒ වගේම කාලයක් බලනකොට ඔන්න යම් යම් කාරණා හින්දා ඒ වීර්ය කියන එක අඩු වෙන ගතියක් පෞද්ගලිකව දකින්නවා විතින්. ඉතින් අපි දන්නවා මේ වගේ ප්‍රශ්න මම හිතන්නේ කල්යනා මිත්‍රෙන් තත් ඇති වෙලා ඇති. ඉතින් මම කැමති ඇත්තටම තේරුම් ගන්න දැන් අපි ඒකාසිකින් කියන අප්‍රමාදී වෙන්න ඕනේ කියලා. ඒක මම හිතන අප්‍රමාදයත් වීර්යයත් කියන දෙක එක ළඟින්ම යන ධර්මතා දෙකක්. මහල්ලාට ඇත්තටම සතිය කියන එක අප්‍රමාදී කියලාත් හඳුන්වන වෙලාවල් තියෙනවා. ඒ වගේම වීර්ය කියන එකත් අප්‍රමාදයට බොහෝ දුරට අප්‍රමාදයේ නිසා වීර්යයක් වීර්ය නිසා අප්‍රමාදයක් ඇති වෙනවා කියන හැටි තේරෙනවා. ඉතින් මම ඇත්තටම කැමති දැනගන්න අපිට වීර්ය කියන එකේ තියෙන අනුගුරුකම් අඩු කරගන්න ප්‍රායෝගිකව කොයි විදිහටද අපි විතින් විත කළ යුත්තේ කියලා. මම දන්නවා මරණ සතිය වගේ දේවල් නිතර වඩන්න කියලා ඇත්තම දහමේ සඳහන් වෙනවා මේ අප්‍රමාදය ඇති කරගන්න. කොයි හැටි වෙතත් පෞද්ගලික අත්දැකීම නම් ඇතැම් අවස්ථාවලදී හොඳ වීර්යක් තියෙන සමහරවල් බොහොම අදිෂ්ඨානයෙන් යුතුව දේවල් වලට පෙළඹෙනවා. ඒ විදිහට කරගෙන යන්න මහන්සි ගන්නවා. නමුත් ඇතැම් විට කුසිත භාවයක් ඒ වගේම සමහරවල්ට හිතට යම්කිසි විදිහකට කුක්කුච්චයක් නෙවෙයි නමුත් යම්කිසි මෙක්කම් දොම්නසක් වගේ දෙයක් ඇති වෙනවා. මේක තාමත් අපි හරියට කරගන්න බැරි වුණා නේද කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් උත් කල්‍යාණ මිත්‍රෙන්ගේ අදහස් දැනගන්න කැමති අපි එකිනෙකා උනන්දු කරගෙන යන ගමනක් නිසා මට හිතෙනවා ඒ ගැනත් අවස්ථාවක් ලැබෙවිතක සාකච්ඡා කරමු කියලා. සර්වන් සම්මයි. සර්වන් සරණයි. බොහොම පිංජාන්ත මහත්මයා ඒ පිළිබඳව කල්‍යාණ මිත්‍රෙන්ගේ අදහස් ඉදිරිපත් කරන්න වනං හොඳයි. තෙරුවන් සරණයි කියලා දෙනාටම මේ වීර්යය කියලා කිව්වහම උපන් මේ කුසල් ඇති කරගන්නත් මේ අකුසල් නැති කරගන්න වීර්යය කරන්න ඕනේ. ඉතින් ඒක හැම වෙලෙම අපි මේ අපි දැන් කුසල් කරන හැටි දන්නවා. ඉතින් පින් කරන හැටි දන්නවා. ඉතින් එතකොට මේ මහා වීර්යය කියන්නේ හැම වෙලෙම ඉතින් මේ හැම වෙලෙම මෙනෙහි කරනවා නම් මේක වෙන්නේ කුසලයක්ද මේක අකුසලයක්ද නැත්නම් කුසල දිනු කරනවා නම් ඒකද වෙන්නේ කියලා හිතන එකයි මම නම් හිතන්නේ මේ වීර්යය කියන එක. එහෙම නිවේදි කියලා පොඩ්ඩක් තේරුම් ගන්න පැහැදිලි කරන්න තේරුම් ගන්න. තේරුම් ගන්න මම හිතන ඇත්තටම වීර්යය කියනකොට චන්දන මහත්මයා කිව්වා වගේ අපි කියන්නේ නූපන්න කුසල නූපදින්නත් ඒ නූපන්න කුසලේ දුරු කරන්නත් කියන ටික මූලික වශයෙන්ම විතාමත් වැදගත් වෙනවා. එතන තමයි මම හිතන්නේ අපි අර සලු කෙලෙස් ටික අයින් කරගන්න මහන්සි ගන්න. ඒ කියන්නේ අපිට ද්වේෂ සාගත සිත් ඇති වෙන අවස්ථාවලදී ද්වේෂය ඇති වෙනවා කියලා දැනගෙන අර කයින් වශයෙන් ඊට එහා අර වීතික්කම මට්ටමට යන්නේ නැතුව ඒක අපි අඩු කරගන්න. එහෙමත් නැත්නම් ඒක ඒක පිළිබඳව යම්කිසි විදිහකින් හික්මීමක් කෙරෙනවා. විශේෂයෙන්ම මට තේරුම් ගන්න ඕන කරන්නේ දැන් ඒක අපි නිරන්තරයෙන්ම කළ යුතු බව තේරෙනවා. මොකද අකුසලයේ කියන එකට ඉඩ දෙන්න විදිහක් නැහැ අපිට කියනවා. ඊළඟ එක තමයි නැති කුසලය ඇති කරගන්න එකත් ඒ කුසල ධර්මයන් තව තව ඉදිරියට වඩා ගන්නත් කියන එක තමයි මම හිතන්නේ. කල්යාණ මිත්‍රෙන්ට වඩාත්ම උමනා වෙන්නේ. ඒකට තමයි අපි බණ භාවනා ආදිය කිරීමට පෙළඹෙන්නේ. එතන තියෙන උනන්දුව තමයි විශේෂයෙන්ම හුඟක් වෙලාවට ඉහළ පහළ යන මට්ටමක් පෞද්ගලිකව දැනෙන්නේ. කියන්නේ සමහර කාලවලට හිතෙනවා සතියෙන් ඉන්න ඕන කියලා මුළු දවසම, ඒ කියන්නේ උදේ පාන්දර නැගිට්ටාම යම් කිසි විදිහකින් අදිෂ්ඨානයක් කරගන්නවා අද දවසේ සතිමත් වෙ ඉන්නයි කියලා. නමුත් දවසේ ටිකක් වෙලා යනකොට තියෙනවා ඒ තමයි සතිය පිටරලා නැහැ වෙන විදිහට හිත ගිහිල්ලා මේ එදිනෙදා වැඩ කටයුතු සතියකින් තොරව කරා කියලා. මම කියන්නේ ශනමාස සතියක් ඇති ඒකනේ අපි වාහන වලට හැරෙන්නේ නැතුව බිත්ති වල හැප්පෙන්නේ නැතුව කරන්නේ ඒකයි. නමුත් අර නියම සතියෙන් යුතුව ඒ දේවල් කරනවා කියන එක දැනෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තේරෙනවා හිත නිරන්තරයෙන්ම අර කුසල ධර්ම වඩනවා කියන පැත්ත කරන ගතිය අපෙන් වෙලාවට ඉහළ පහළ යනවා කියලා. ඒක ගැන තමයි විශේෂයෙන්ම මම හිතන්නේ අපි සාකච්ඡා කරන්න ඕනේ. හැබැයි නමුත් අර අකුසල පැත්ත නම් විශේෂයෙන්ම දැනන අපේ හිතට යම් කිසි විදිහකින් අකුසල සිතුවිල්ලක් එමත් නැත්නම් අපි හිතුවොත් ලෝභයක් ද්වේෂයක් වගේ එනකොට ඒ ගැතිය තේරෙන බව නම් හොඳට දැනෙනවා. එතකොට තේරෙනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේට පටහැනි දැක් නේද මේ හිතන්නේ කියන එක. ඒක නිවන්තරයෙන්ම ඒක දැනනවා. ඉතින් ඒකින් ඒක ප්‍රහාණය කරගන්න අවස්ථාව ලැබෙනවා කියන එක තේරෙනවා. නමුත් අර කුසල ධර්මයන් වඩා ගන්නවා කියන පැත්ත තමයි මා පෞද්ගලිකව දැකීමේ මගේ තියෙන අඩුපාඩුව හැටියට පෙරවන් තමයි. යන්තනාත්‍යා තා පොඩි දෙයක් මමත් ඒකට ඔබතුමා කිව්ව දෙයමයි මමත් හැම වෙලේම මම මුළු ජීවිතේම භාවනාවක් කරගන්න තමයි හැම වෙලේම උත්සාහ කරන්නේ. දැන් මේ ගමනක් යනකොටවත් මම සක්මන් භාවනාවෙන් මියන් උත්සාහ කරන හැබැයි ඉතින් ඒක හැම වෙලේම පෑ 24 මෙහිම වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට බැරි වෙනවා. නමුත් මේ වාහනේ ලවන වෙලාවට උනත් මම දැන් මේ ලවනවා ඒ සිටිල්ලෙන් ඉන්න තමා මම දැන් මේ සිග්නල් එක පත් වුණා හොඳ වමට හරවනවා කියලා. දැන් අර සතර ඉරියව්වේම 100 පීතර ගන්න මමත් බොහොම උත්සාහ කරනවා. ඉතින් මේක 100ට කීයක් මාතුල සාර්ථක වෙලා තියෙනවද කියන්න දන්නේ නැහැ. මම දැන් නිදා ගන්න වෙලාවට උනත් මෛත්‍රී භාවනාවෙන් නිදාගෙන නැගිටිනකොට මෛත්‍රී භාවනාවෙන් නැගිටින් දේවාගේ දේවල් තියෙනවා. ඔබතුමාම දවසක් මට කියලා දුන්නා අර වෑමිටේ සූත්‍රයක් තියෙනවා. ඒක මට පුදුම කමටහනක් වෙලා තියෙන්නේ. ටික ටික කරනකොට කොයි වෙලේ හරි සම්පූර්ණ වෙයි කියලා මම හිතනවා. සතුටින් කරන්නේ ඉති වෙනවා. සරණ සරණයි වම් පින්චන්දන මහත්මයා. තවත් කතා කළ යුතු දේවල් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කල්යාණ මිත්‍රය. මම දැන් මට වෙච්ච සිද්ධියක් කියන්නම්. දැන් මේ ඊතර දවසක මට වෙයි දැන් ටිකක් මම අර දලුත් මහත්මයාට පොඩි දවසක් කියෝ වගේ ටිකක් වචන පිට කිරීමේදී මම හිතන්නේ මේ සාකච්ඡාවල් මේ වචන පිට කිරීමේ ටිකක් සත්‍යයෙන් ඒ වගේම තථාගතයන් වහන්සේ අපිට දේශනා කළ තියෙන විදිහට අනුන්ට ප්‍රයෝජනයක් ඒ වගේම අපිට ප්‍රයෝජනයක් ඇති වෙන පරිදි ඒ වගේම අනිත් ඒක හිස් වචන නොවන විදිහට කතා කරන ටිකක් අදිෂ්ඨාන කරගෙන ඉන්නවා. සීලය අනිත් පැත්තෙන් බලලා ඒ වගේම දැන් ඒක කරේ. දැන් මම අපේ මගේ දුවත් එක්ක ඔය කාර් එකේ යන වෙලාවක මට නිකන් ඒ අර වෝටර් ෆීචර් එකක් වගේ එකක් තිබුණා පාරේ ආයි නැති. ඉතින් මම ඒලා හිතටම මේක කියන්න මේ කොච්චර රසණ එකක්ද කියලා. ඉතින් පස්සේදී ඒලායිම යම් කිසි හරි සතියක් තිබෙච්ච නිසා නම් මේක කියන එක මේක කියන්නේ වැරද්දක් තියනවාද කියලා. මේක මේ ඇත්තටම මේක හිස් වචනයක් නේද කියන අදහස ආවා. ඒක ආවට මේ ඒක ආවට එහෙම හිතට දැනුණට යන්නේ නෑ අරක. එහෙම මම දන්නේ කල්යාණ මිත්‍රව දැකලා තියෙනවද කියලා. ඉතින් පස්සේ මම ඕක ඇත්තටම මේ මට ඕක ගොඩක් ලාවට තියෙනවා. ඉතින් පස්සේ මම ඇත්තටම මේ ඕවා ඉතින් අපිට මේ අපි හරි අමාරුයි වගේ දේවල් වලට සම්බන්ධ ධර්මදේශනා වගේ හොයන්නේ අපි මේ අපිට මොකද ගොඩක් වෙලාවට අර කිව්වාගේ අපිට අහන්න ලැබෙන නූපන් කුසල් උපදවා ගැනීම, උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම මේ আদি වශයෙන් මේ තිබෙන ධර්ම කරුණු ටික පමණයි. නමුත් දැන් පස්සේ මම බටහිර ජාතික ඉන්නවා මේ භාවනා ගුරුවරයෙක් ජෝසෙෆ් ගෝල්ඩ්ස්ටීන් කියලා මම නිතර අහනවා. එතුමා ඔයක වගේ කතාවක් ඇත්තටම විස්තර කරා. එතුමාටත් ඔහොම ඇවිල්ලා එතුමා එක ලස්සනට විස්තර කරා. හරියටම ඒ ආපු එක ප්‍රෙග්නන්ට් වෙලා වගේ කියලා. අර මේ ඒක අර ඉතින් එතුමා අදහස් කරියා ඒක දරුකට දැන් පිටමු කාන්තාවකට ඔය එහෙම නැත්නම් ඒ සතෙක් කරිකමන්නේ දරුවෙක් පිළිසිඳ ගත්තට පස්සේ ඒක බිහි කරන්න එපා. ඒක වෙන කන දෙයක් නෑනේ. අන්න ඒ වගේ මේක මෙයා ඒක ආවට පස්සේ ඒක බල එතුමා කිව්වා එතුමා එහෙම සිටිවිල්ලක් ඇවිල්ලා 10-15 සැරයක් බලාගෙන හිටියා කියලා ඒක එන හැටි. අන්තිමට නේ ඇනියුසින් වගේ වෙලා අන්තිමට ඒක ඒක පිට වුණා කියලා. ඉතින් මටත් ඇත්තටම හිතාගන්න ඇත්තටම එළයි හිතුවේ මේක මේක විරියද නැතිකමද නැත්නම් වෙන මොකක් හරි එකක් වෙන්න ඕනද කියලා ඒ වගේ. මොකද අපි දන්නවා විවිධ දේවල් එකතු වෙලා මේ වගේ තත්ත්වයන්කට අපිට මුහුණ දෙන සිද්ධෙන්නේ කී ගැනත් අපිට යමක් එක ගොඩක් වැදගත් තත්ත්වයක් කියලා මට හිතෙනවා පෞද්ගලිකව තේරුම් ගන්න. තෙරුවන් සරණයි. කල්යාණ මිත්‍ර දැන් බොහොම කරුණු ඉදිරිපත් කරා. ඇත්තටම සත්‍යවිතුමා මටත් පොඩි දෙයක් දැනගන්න ඕනේ. දැන් මේ වීරිය ගැන කියනකොට තියෙනවා ආරද්ධ විරියෝ විහෙරති අකුසලානන් ධම්මානම් පහානාය කුසලානන් ධම්මානම් උප්පාදාය සාමවා දල්ල කරක්කම අනික්කිට දූරෝ කුසලේසු ධම්මේසු කියලා. ඔබතුමාට ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් හොඳයි. ඒක මේ ආරද්ධ විරිය ඒක සඳහන් කරලා තියෙන්නේ දල්ල පරක්කම අනිකිත්ත දූරෝ කුසලේසු ධම්මේසු කියලා. එතකොට වීරිය ඉත දැඩි වීරියක් අවශ්‍ය බවද එතන පැහැදිලි වෙන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණ. මා සම්බුදු සරණයි. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. දැන් අපි දැන් කරුණු කාරණ ඔක්කොම දන්නවා. සම්මා වායාම කොහොමද කියන එක දන්නවා. ඊළඟට සද්ධා විරිය සත් සමාධි පඤ්ඤාවල විරිය බලයේ විරිය ඉන්ද්‍රිය දන්නවා. විරිය සම්බොජ්ජංග දන්නවා. දැන් අපි ඔය කල්යාණ මිත්‍රෝ ඒක හොඳට විස්තර කළා. එතකොට දැනට දැන් අපි දන්නවා කාශ්‍යප මහඳු මහන්සි වෙච්ච එක. අප දන්නවා සාරිපුත්ත මහන්සි වෙච්ච එක. කවුරුත් මහන්සි වෙන්නේ සිද්ධාර්ථයන්තර. එතකොට මේ එනා පිබිදෙන ක්‍රම වෙන ලොකු වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් තියෙන එක තේරුම් ගන්න. මම තක්කාලි ගහක් නම් අංගේ එන්නේ තක්කාලි. මම මිරිස් ගහන්න මිරිස් කරල්ලේ. මම බොන්චි වලක් නෑ මේ බොන්චි වලේ. මට කවදාවත් බෑ වනසපු ගහක් වෙන්න. මම බොන්චි වලක් කියන එක තේරුම් ගන්න. හතර බොන්චි වලක් හැටියට මං කොහොමද වැඩිපුර පීදෙන්නේ එච්චරයි. එතකොට ඒක තමයි අර තමන්ගේ தත්වයට අපි එනවා කියන එක. මම කවුරුත් අනුකරණය කරනව නෙවෙයි. දැන් අපි සාරිපුත්තයන් වහන්සේගේ උත්සාහය එහෙම නැත්නම් කවුදාරස් සෝනහාම්දුරන්ගේ උත්සාහය ඒ වගේව අපි දන්නවා. ඒ උත්තමයන්ට අපි පුදුම ගෞරවයක් තියෙන්න ඕන. අර තේරක අත්තේරි ගාතාවල තියෙන වායසයි අම්මා මහන වෙලා ඒ භික්ෂුණියක් එතකොට පාත්‍රෙත් අරගෙන දැන් මේ ධනිස් එහෙම අපිගේ ආතරයිටිස් එතකොට ධනිස් සුදා තියෙනවා. නැගෙද යන්නත් බෑ. කිච්චිකෝටි බුදුහාඳු ඉන්න දිහා යනකොට මේ වැටුණලු. පාත්‍රේ කැඩුණලු. ඒ වෙලාවට හිතා ගත්තලු ඒක සත්‍ය අවබෝධය කරන්න ඕනේ. තම සම්පූර්ණ කතාව දාන නිසා ඒ කතාව සම්පූර්ණ සත්‍ය කතාවක් ඇති. ඒ කියන්නේ කතාව ඇත්ත නමුත් ඒ කතාවේ සන්දර්භය සම්පූර්ණ සත්‍යයක් ඒක ගන්න එපා. නමුත් උත්සාහය නැත්තං ගෙදෙවිච්ච. ඒතොට ඒ කාලේ කොච්චර මහන්සිෙන්ද වගේ දැන් කාලේ වගේ පාරවල් නැහැ. නැගලයන් පටිපෙල් නැගලයන් වයසකේ අම්මා. දේ උනන්දු ඒ එතකොට මට කොච්චර පහසුකම් තියෙනවද? ඒකට මේ කතා කරගෙන කරන කොච්චර පහසුකම් තියෙනවා. සීත කාලයට උණුසුම තියෙනවා. අවශ්‍ය බිනාතත් පොල් තෙල් පහන් හොයන්න ඕනේ. භූමි තෙල් ලාම්පු හොයන්න ඕනේ. තත්පරෙන් පුළුවන් අප්පුඩිය ගන්නකොට ලයිට් එකපත් වෙනවා. ස්විච් එක දැම්මම ලයිට් එකපත් වෙනවා. මේ දැන් මේ ඉඳලා මේ UK වලටයි USA වලටයි කැනඩා වලටයි ඕස්ට්‍රේලියා වලටයි කතා කරන්න ඔක්කොම පහසුකම් තියෙනවා. ෆ්‍රිජ් එක අරපු ගමන් දවස් 7කට ගෑමි තියෙනවා. සීතල දාන ඇඳුම් තියෙනවා, උණුසුම ඇඳින්න ඕනෙව තියෙනවා, සපත්තු තියෙනවා, සෙරෙප්පු තියෙනවා, කාරක තියෙනවා, ගෑස් පිරිච්ච හොඳට තියෙනවා. මොනවද ආදු දැම්බේ මොන වගේද අපි අඩුවා තායිලන්තේ හාන්දරම් ආසංචා කියන්නේ මේ කන්වීනියන්සස් තියෙන තරමට කොම්ප්ලිකේෂන්ස් වැඩි කියලා. ඒ தත්ත්වය තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙච්චර ප්‍රිවිලෙජස් තියාගෙන අපි දැන් අර ඔක්කොම අපි මම ඒ කියන මට වඩා ඔයතු දන්නවා කරුණු කියන්න මට ඒක දැන් තේරලා තියෙන්නේ. එනිසා අපි අනිත් කල්යම් මිත්‍රන්ගෙන් ඉගෙන ගා කරුණ අහගමු. දැන් එතකොට මාසේ මිත්‍ර ප්‍රිවිලෙජස් තියාගෙන ලෙඩ දුක තියන අය තියන නැති අය තියන වැඩිපුර. දැන් අර අපි දැන් වචන වලින් නම් වලින් කතා කරපු නිසා මේ ජෙන්රෙන් අර ගෝස්ටින් කියවා කිව්ද බෝධි හාමුදුරුවෝ. අද හොඳයි බෝධි රාජකුමාරයා දැන් බෝධි මා වික්කු ගැන කියන. එතකොට මුළු ජීවිතේම පැය 24ම අවුරුදු 34ක් යනතුරු උන්වහන්සේට තද උළුවෙක් වත් කොච්චර පොත් කියලා තියෙනවද? මජ්ක්‍ධිම නිකාය පරිවර්තනය කළා, සංයුත්ත නිකාය පරිවර්තනය කළා, පොත්ලීව විෂයනොත්තම එකතු කළා, BPS එකේ ඔක්කොම කළා වැඩ. එතකොට ඒ ඇත්තා ඒ ඔළුව එකක්කුමත් තියාගෙන වක් කළා. ඒ වගේ ඒ ඒ චෙක්චනාට එක එක විදි තියෙනවා. අපිත් එහෙමනේ දැන් අපි උනන්දුවගෙන අපි අයින් කරගන්න එපා. දැන් මෙතන කී දෙනෙක් ඒ 20ක් 30ක් ඇති වුණා අපි හිතමු. ඒතර අපිත් අපේ අන්න අපේ ගැන ආධ්‍යාත්මික සලින් කියේ මේ නිකම් දෝමනස්සක් ඇති වෙනා කියලා. ඒ නිකම් දෝමනස්ස හොඳයි. නිකම්ම සෝමනස්සේ දැන් ඇති කරගන්න. එතෙන්දී අර අභිමානය කියන්නේ ශාරීරික අභිමානය නෙවෙයි, ආත්ම අභිමානය ඇති කර ගන්න ඕන මේ නිකම් පැත්තේ. අපිට කොයිතරම් කෙලස් අඩුද කියලා තොර තවත් වීර්ය කරන්න පුළුවන්. දැන් බෝධිසත්ව සිතක් ගන්නවනම් ඒක තවත් හොඳයි. හැබැයි කරුණාවෙන් ලෝකෙට යන්න තවත් උනන්දු වෙනවා. තමන් අඩුවට දාගන්න හොඳ නැහැ. ඩක්කි බබ්බතම් පාපුණා තියෙන්න ඕන. ඒ සුදුසු ඒව අරගෙන ඒ තමන්ටම ඉන්න. එතකොට විරිය එනකොට ආරද්ධ විරිය කියන්නේ එතකොට ආරද්ධ කියලා කියන්නේ පටන් ගත්ත විරිය පටන් ගත්ත නැහැ. මම මේක කරන්න ඕන කියලා අපි ඔක්කොම ආරද්ධ විරිය තමයි සරම ඉන්නේ. ඒකට තියෙන ටික කිව්වේ දැන් අර කුසල් ධම් පුදවා ගන්න අකුසල් ධම් අයින් කරන්න කියලා ඒක දන්නවා. අපි බැරි වුණත් ඒක දැන් ඔළුවේ තියෙනවානේ අපිට මේක අයින් කර ගන්න ඕනේ. ඉතින් සතියෙන් සතිය එනකොට තේ කියයි ඒවා. සල්ල පරක්කම උනන්දුයෙන් ඉදිරියට යන්න ඕනේ කියලා. පරාක්‍රමයක් තියෙනවා ඒ පරාක්‍රමයෙන් ඉදිරියට යන්න ඕනේ කියලා. අනිච්චිත දුර කියන්නේ තමන්ගේ ඒ මේ වචනේ මොකද දන්නේ දැන් අපි දුරේ කියලා කියන්නේ දැන් ලේකම් දුරේ සභාපති දුරේ ජනාධිපති දුර වගේ කියලා අපි දුර කියලා කියන්නේ ඒ தත්ත්වය. දැන් අපේ தත්ත තමයි යෝගාවචර දුර. ඒ යෝගාවචර කියනකොට දැන් ඒක අනිත්‍යල වඳින්න ඕනේ එහෙම කතාවක් නෑ. බුදුර සිහිදන වගේ ඉන්න ඕනේ එහෙම නෙවෙයි. මම දැන් හදාගත්ත මම මේ වැඩි මාතුකාව. මම මේක කරන්න ඕනේ. හරිද මං අද මං සබ හොඳ චෙස් කෙනෙක්නේ ඒ වගේ අද මං උයනවා හොඳට වෙනවා ඒතොර කොච්චර જાති આવත් මට අරයා ටෙලිෆෝන් කරත් මම ටෙලිෆෝන් කරත් මං කියනවා මෙහා මට බයද මං කන්ට්‍රේට ඉන්විටේෂන් එකක් දීලා තේ ඉන්වයිට් කරලා තිනවා ඒ දෙන හතර දෙනෙක් කියනවා අපේ අම්මත් එනවා අම්මගේ දංගිත් එනවා මම පොඩි කාලේ මට උගන්නපු ගුරුතුමත් එනවා මට ගොඩක් උයන්ද තියෙනවා කියලා අර ටෙලිෆෝන් එක අපි ෂෝ කෙටි කරන්නේ ඒ වගේ. එදාට වෙන්ද සූපහානි වැඩසටහන් බලන්න බලනවා නම් ඒව කරන්න යන්නේ. මගේ එදාට දුරේ තමයි ටෙස් කෙනෙක් වෙන්නේ හොඳ කුක් කෙනෙක් වෙන්නේ කුසිය වැඩ කරන්න අන්න ඒ වගේ. ඒ තමන්ගේ දුරේ මම ලේකම්ෙන්ට බාර ගත්තා නම් ඒ වැඩේ මම ඒ ඔක්කොම සටහන් කරගන්න වාර්තාට මම ප්‍රෙෂර් දුරේ නම් මොනවද කියන්නේ ඒක ආයකම දුරේ නම ඒක ඒ වගේ වෙන්න උනා ඒ වැඩේ මම ඒවා හොඳට ස්ප්‍රෙඩ්ෂීට් හදාගෙන මොකතර බෙදන් කරාද කොච්චර ආවද කියලා මම ගිනගන්න මම ගුරු දුරයක් ගත්තා නම් මම අද තියෙනවා මම මේ ළමයින්ට මේ දෙවෙනි වසරේ ළමයින් මම එකට මෙන්න මේක කරන්න ඕනේ කියලා උගන්වන්න කියලා ඒකට ලෑස්ති වෙනවා. ඒක අපේ අපි මේකෙදී අපි කොටු කරගත්තොත් මේ කතා කරන එක්කනගේ අනිත්‍යයේ අනිත් දුර අතර තව දුරයක් තියෙනවා භා යෝගාවචර දුර. ඒ දුරේ වැඩ මම කොච්චර කරනවා කියලා මම නිතර සිහිපත් කරගන්නවා. ඒ සිහිපත් කරගන්න තමයි අපි අනිත් හැම දෙයක්ම මේ කරන්නේ උඩට. අපිට ඉඳහිට මතක් කරගන්න ඕනේ. ඒ ගැඹුරු මානසින්ම ආවහම ඒක අනිත් හැම දෙයක්ම ආශිර්වාද හැටියට ඊට පස්සේ එනවා. ඒකින්ද තමයි අනිච්චිත දුර කියන්නේ ඒ දුරේ පැත්තක දාන්න ආමට බෑ. මට උයන්ද බෑ. අද මේක අයින් කරන්න ඕනේ කියලා එහෙම කරන්නේ. ඒක ඉතින් ගමන යනවා මම අපි තුන්දන් මම මට යන්න තියෙන එයාපෝට් එකට යන්න අපි හිතමු මම ඈත එයාපෝට් එකට යනවා තම 60ක් විතර තියෙනවා කියලා හිතමු එතකොට මම අනිවාර්යෙන් යන්න ඕන අම්ම බලන්න යන්න ඕන මම මගේ ගමන යනකොට දැන් මට ඔන්න මගේ කාරකෙට ගෑස් නැහැ කියලා දැනගත්තොත් මං ගිහලා මං කරන්න ගෑස් පුරව ගන්න. පෙට්‍රල් දා ගන්න. අර ගමනයි කරන්නේ නැහැ මං. ඒක යටි හිතේ තියෙනවා. දැන් ඒ යද්දි මං ගමන් කරනවා කියලා හිතාගෙන යන්නේ නැහැ දැන්. නමුත් ඒකේ ඔළුවේ තියෙනවා. රෙස්ට් එකක් ගන්න ඕන. රෙස්ට් ඒරියා එක පැත්තකට ගිහිල්ලා මොනවද කිය බොනවා නම් බොනවා. එලි පිළි යනවා නම් ඒවත් කරගෙන ආයෙත් ඇවිල්ලා වැඩි වෙලා ඉන්නේ කාර් එකට නැගලා මගේ ගමන තමයි එයාපෝට් එකට යන්නේ. ඒ කියන්නේ සම්මා දුක්ඛ ගාමිනිය. ඒ තෙන්ට යන්න මෙහා ගන්න. ඒක අනිකිට දුර කීවි. ඒ තමන්ගේ එක ඒ තමන්ගේ ගම් තමන්ගේ දුරේ වැඩ කටයුතු අයින් කරන්න ඊට පස්සේ කුසලේසු ධම්මේසු. ඔය ශ්‍රද්ධාවිද සති සමාධි ප්‍රඥා ටික ඉති කරගන්න මතක් කර දෙදී මතක් කර දෙදී මේකේ කරන්න වෙනවා. එතකොට ඉකිටින් අපේ එක එක්කෙනාගේ එක එක විදිය. සමහර අය අස්සිය වගේයි, සමහර අය සිංහ වගේයි, සමහර අය මීහරක් වගේයි, සමහර අය ඉළු වගේයි, ඒ වගේ ඉන්නවා. ඒතර එක එක්කෙනා ගම මාර්ග විදිය වෙනස්, යන විදිය වෙනස්, ගන්න කැම වෙනස්. නමුත් ඒ විදිහට යන ගමනේ යනවා අපි. ඒ විදිහට අපි යන්න ඕන. කිව්වගේ අපිට අමතක වෙනවා වේටි. එතකොට hina වෙන්නව තමන්ගේ ඔකත් ඔන්න ඔන්න එතනදි තම අසට්ටුවම ආවෙන්න. ඒක කතාව නම් බුද්ධංග බැලි මෙන්න පුළේ මට බුද්ධංගනේ අද වැඩි පුරුන් තිබුණේ මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා සමාධි මිච්ඡා වාචා මිච්ඡා සම්මන්ත තමයි තිබුණේ කියලා. ඉතින් නමුත් එතකොට මතක් වෙන බුදුහාම කිව්වනේ අපිට මෙහෙම කියලා. එතමන්ඩින්ගක් ඒක තේදෙන. අර දැන් කියාර වෑයමිටේ ගිවෙන කතා වගේ එතකොට ඒක ඩිංගි ඩිංග හරියනවා. ඉතින් ඒක හින්දේ අයින් අනික්කිට දුර වෙන්න ඕන. ඒක අපි පැත්තක දාන්න නැතුව ඉතින් කොහොම හරි කරන්න ඕන. ටීසීස් එකල් දිනනවා නම් ડોක්ටරේට් එකක් දෙන්නකින් කොච්චර මහන්සි වෙනවද? කොච්චර මහන්සිද? අන්ඩර් ග්‍රැජුවේට් ස්ටුඩන්ට්ස්ලා කොච්චර මහන්ති වෙනවද? ඩ්‍රයිවිං ඉගෙන ගන්න කාලේ කොච්චර වැරදුනාද මහන්සුනාද? ඒ වගේ තමයි මේක. හැබැයි අර ඒකෙදී අර පස්සද්ධි සම්බුද්ධංග වගේ දේවල් අමතක කරන්නත් හොඳ නැහැ. තමන් ගැන උද්දාමයේ කියන වචනේ හොඳ නැහැ. සොම්නසක් නැක්කම්සේ සොම්නසක් තියන්න ඕන. ඒකයි හැමතිස්ස මතක තියෙන්න ඕනේ. මේක බරපතල ලෙස ගණ්ඩත් එපා. යකා හිතන තරම් කරුණයි කියලා ගෞරවණීය හාමුදුරුවෝ හැමතිස්සම කියන්නේ. ඒක මතක් වෙන්න ඕන අපිට. හැබැයි මේක සැහැල්ලුවට ගන්නවා කියන එක නෙවෙයි. අර ගෞරවණීය වන්දනීය භික්ෂුන් හාමුදුරන් වහන්සේ මොකද දේශනයක් කරනවා කියලා නෛදං සිතිල මාරබ්බ නෛදං අපේන තමසා නිබ්බාන මදි ගන්තබ්බන් සබ්බ ගත්තම් ප්‍රමෝචන. මේ හැම ගැටලුවක්ම ලිහා ගන්න හැම බැඳීමක යන මේ ගමන යන්න නිබ්බාන අවබෝධ කරන්න පුංචි උත්සාහයකින් බෑ. නෛදං සිතිල මාරබ්බ ඒක ලිහිල්ලට අරගෙනත් බෑ. නෛදං අපේන තමසා පුංචි උත්සාහයකින් වීරියකින් බෑ. නිබ්බාන මදි ගන්තබ්බං සබ්බ ගන්තප්පමෝචන. ඉතින් ඒ වගේ ඉතින් නමුත් අපි අපගෙන අභිමානේ තියෙන්න ඕන. හැබැයි අභිමානයක් තියෙන්න ඕන අනිත්‍යයෙන් සාර්ථක බලාපොරොත්තු වෙන්න මොදන එහෙම එපා. අනිත්‍යයේ වර්ණ අනිත්‍යයේ සහත්‍ය අනිත්‍ය මොනවද කියන්නේ කියන ඒවා පිළිගන්න ගත්තාම නැත්තම් ගමන් මාර්ගයට යන්න පුළුවන් මේක කරන්න පුළුවන් කියන අදහස තියෙනතෝ ඒක තමයි අවශ්‍ය ධෛර්යය මෙතෙන්දී. මම සරල බස්සින් කියන්නේ අනිත් ඒවා අපි කවුරුත් දන්නවා. අපි කවුරුත් දන්නවා ඒවා. ඒක එක්කෙනාගේ උත්සාහයකින් විදිය ඒක එක්කෙනා අඩු කරගන්නත් හොඳ නැහැ. ඔය තියෙන ඇති හොඳටම ඇති කියලා දැනට හිතා ගන්න ඕන. අනිත්ත් එක්ක යමු කියලා හිතෙන්න ඕන. මේක තව මේ විදිහට වැඩි කරගෙන යම් මේ පහ තියෙනවාද කියලා බලලා ඉතින් ඒක වැදගත්. අර ශ්‍රද්ධාව ආවොත් සිද්ධාර්ථයන් වහන්සේ ගැන ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන සාස්ෘණ වහන්සේ ගැන අනිත් ඒවා ඇදී එනවා එතෙන්ට. ඒක ඇදී එනවා එක එකනා එක එක විදිහට ගියේ. අර ඒකනේ අර අගතනතුරු දීලා තියෙන එක එක විදිහට පටාචාරට වෙන විදියක් බිම්බට වෙන විදියක් රාහුල් හාමුදුරුවන්ට වෙන මහා කාශ්‍යපන්ට වෙන එක එකන එක එක විදිහට දිනනලා තියෙන. ඒ වගේ තින් අපි එක එකන එක එක විදිහයි. බුදු සරණයි බොහෝ කතා කළා. බුදු සරණයි තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. පොහොන් තින් සත්‍යීතුමා කාල වේලාව ඉක්මයි යන නිසා කල්යාණ මිත්‍ය තවත් අදහස් වලින් ඉදිරිපත් වෙන්න ඉක්මනින් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එනිදි මාස්නි අස්තුම අන්දිරුක් මහත්මයා සඳහන් කරපු කොටස ගැන මතක් වුණා. ඇත්තටම මේ අපි කොහොමද වෙන් කරගන්නේ දැන් ඇත්තටම තේර තේරි ගාථාවල අපිට හොන දකින්න ලැබෙනවා රහතන් වහන්සේලා ස්වභාව සෞන්දර්ය විස්තර කරලා දෙන වර්ණනාත්මක විදිහට අගේ කරලා තියෙනවා. ඒ වගේ තැනක් අපි හොඳින්ම දන්නවා මේ ලෝභ සිත්වලින් තොරව ඒක අගේ කිරීමක් කළා කියලා. ඒකයි දැන් අර නිරුක් මහත්මයා කියු විදිහට යමක් දැකලා ඒක හොඳයි කියලා හිතට ආපුවාම ඒ අපිට දැනෙන ආකාරය. ඒකකොට අර මේ එතන ලෝභ සිතක් ඇති වුණාද කියන ඒ මේ පොඩ්ඩක් අපි විස්තර කරගත්ත තුනයි කොයි විදිහටද ඔක වෙනස් වෙන්නේ කියන එක. ඒ කියන්නේ සාසන් වහන්සේ ස්වභාව ධර්ම විස්තර කරන එකත් දැන් අපි යමක් දැකලා ඒක ලස්සනයි දැන් කන්දක් දැකලා ලස්සනයි කියන කොටත් ඒ වගේ දැන් විශේෂයෙන්ම ස්වභාව ධර්මයේ පැත්තෙන් ගත්තාම ලස්සනයි කියනකොට කොයි විදිහටද මොකද්ද තියෙන ලොකු වෙනස්කම කියලා. අපි හිතනවා අපිට ක්ලේශයක් ඇති වුණා කියලා. ඒක පොඩ්ඩක් තවදුරටත් පැහැදිලි කරගත්තා හොඳයි කියලා හිතනවා තේරුම් ක්ලේශය ගැන පොඩ්ඩක් කියනවා නම් ඒක ඇත්තට මෙතන තණ්හාව රාග ඒ පැත්තට වැඩිය. මොකද ඕක මට IT මෝටර් ෆීච් එකක් කියනකකුත් නෙමෙයිනේ. ඕක පාරේ තියෙනවා මම ඊයට ගියත් එක තියෙනවා. ඔය මට හිතෙනවා වගේ දේවල් ගොඩක් කියලාට එන්නේ අර දැන් කම්මැලි කමර ඒ බෝඩම් එකක් කියනවනේ හිතේ අර දෙපැත්තටම නැති. අන්න ඒකට කැමති නෑ. ඉතින් ඒකට මොකක් හරි එකක් හිත හොයාගෙන යනවා මේ ඉස්සත්ත danni වගේ තත්ත්වයක් වගේ තමයි මම දැක්කේ දැන් තමයි. තවත් ඒ ගැන අදහස් තියනවද? සේන මහත්මයා ඒ ගැන මොනවත් අදහස් තියනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි. අද මම ගොඩක් කරුණු ඉගෙන ගත්තා. බොහොමකින් සත්‍යදේ තුමාගේ කරුණු තේ වගේම අනිත් කල්ලාණ මිත්‍රයන්ගේ බොහොම ඉතාම වැදගත් කරුණු ගොඩක් රාශියක් අද ඉගෙන ගත්තා මම. ඒක බොහොම මම හිතන මට වැදගත් ඒක මගේ ගමනට. ඒ වගේම දැන් ඔය කියපු දැන් දෙයක් වෝටර්ෆෝල් එකක් දැකලා ඒ ගැන කතා කිරීම ගැන නම් මට තේරෙන්නේ ඒක ඇත්තටම දැන් සමහර විට අපිට තේරෙන්න පුළුවන් එක වැරද්දක් කියලා. නමුත් ඒ වගේ තරමටම දියුණු මට්ටමක් මට නැති නිසා මම නම් ඒක ගැන තරම් සැලකිල්ලක් මතුවෙන්නේ නැහැ. මම ගොඩක් වෙලාවට මගේ පුද්ගලික තත්ත්වෙන් මතු කරන්නේ මට ඇති වෙනවාද යම්කිසි ලෝභ සිතක් එහෙම නැත්නම් ද්වේෂ සිතක් ඇති වෙනවාද. එහෙම සිතකින් යමක් කියනවා නම් එතනදී තමයි මට තේරෙන්නේ මගේ වැරද්දක්. නැත්තම් වෝටර්ෆෝල් එකක් හරි දර්ශන සීන් එකක් හරි දැකලා ඒක වෙන කෙනෙකුට කියනකොට ඒක මම වෙන කෙනෙක් උනන්දු කරවන්න නැත්තම් කරුණාවෙන් නැත්තම් මෛත්‍රියෙන් කියන පදනම ගත්තොත් එතන ලෝභ ද්වේෂ නැති නිසා ඒක වරදක් නැහැ කියලා මට හිතෙන්නේ. ඒකයි මට ඒ ගැන කියන්න තියෙන්නේ. මට මෙතන එක ප්‍රශ්නයක් මතුවෙන්නේ මේ ශ්‍රද්ධාව ගැනයි. මේ ශ්‍රද්ධාව කියන එක මුලදිත් ප්‍රඥාව කියන එක අගටත් දාලා තියෙනවා. ඉතින් මේ ශ්‍රද්ධාව කියන එක බුදුහාමුදුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියලා අපි දන්නවා. ඉතින් මෙතනදී බුදුහාමුදුරුව අපි දන්නවා දැන් බුදුහාමුදුරුව ජීවත් නැහැ කියලා. ඉතින් බුදුහාමුදුරුව ගැන අපි ඉගෙන ගන්නේ අනිත් ඒක දේශකයන් වහන්සේලාගෙන් තමයි අපි ඉගෙන ගන්න. ඉතින් මේ දේශකයන් වහන්සේලා කියන දේවලුත් සමහර ඒවා පරස්පර විරෝධී කතා කියන දැන් මට ඇහිලා තියෙනවා. මොකද මේ ඉන්ටර්නෙට් එකේ බලනකොට එක එක ඒවා අහනකොට ඒවා තියෙනවා. ඉතින් මෙතෙන්දි ගැටලුවක් වෙනවා මේ කොතනද මොකද්ද මේක හරි එක මොකද්ද මේක වැරදි. ඒක හරි වැරදි තේරුම් ගන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් ඒකත් පොඩ්ඩක් තේරුම් කරලා දෙනවා නම් බොහොමයි. තේරුම් ගන්න. හොඳයි. කාල වේලාව අවසන් වෙන නිසා අපි දැන් සාකච්ඡාව නතර කරමු. ඉතින් අද දිනයේ අප වෙනුවෙන් අප කෙරෙහි කරුණාවෙන් ඇවිල්ලා මේ සූත්‍රාන්ත දේශනාවක් පැහැදිලි කරලා සාකච්ඡා වාරයක් ආරම්භ කළා. සාකච්ඡාව මෙහි වූ සත්‍යජීතුමාට අප්‍රමාණ කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. සවන්ත සිසිලස කල්යාණ මිත්‍ර සැම වෙනුවෙන් ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා. ඉතා සුවපහසුවෙන් ඔබතුමාගේ පාරමිතා සපුරාගෙන පතන බෝධියකින් නිර්වාණ අවබෝධය කරා යාගන්න සුවපහසු වෙන්න හේතු වේවා, වාසනා වේවා. මෞද මෞපියන්ටත් නැදැහිත් මිතුරන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ඇතුළු සැමට සුවපහසු වෙන්න, උතුම් වූ මාර්ගඵල නිවන් අවබෝධයට පත් වෙන්න මේ පින් හේතු වේවා, වාසනා වේවා. ඒ වගේම අපිට බොහෝ කාලයක් තිස්සේ මේ ආකාරයට ධර්ම දානය දෙන කල්යාණ මිත්‍ර දලුවත්ත මහත්මාණන්ටත් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබමින් බොහෝ කාලයක් මෙවැනි සේවාවන් ලෝකයට සිදු කරමින් තමන්ගේ පාරමිතා පුරා ගන්න නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා, පතන් අවබෝධයකින් උතුම් වූ නිවනට සුවපහසු වෙන්නපත් වෙන්න හේතු වේවා, වාසනා වේවා. ඔබතුමාගේ පවුලේ සැමටත්, පරලෝ සැමත් දෙමව්පිය නැදැ හිත මිත්‍රාදීන්ටත් මේ සියලු පින් බලෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයට සුවපහසු වෙන්නපත් වේවා. අද සහභාගී වුණු කල්යාණ මිතුරු මිත්‍රයන් සෑම සියලුම දෙනාටත් මතුමත් එහි මේ ධර්ම දේශනාවල් අහලා තමන්ගේ කුසල ශක්තිය දිනු කරගන්නා වූ සියලුම කල්යාණ මිතුරුන් සුවපත් දීර්ඝායුෂ ලැබමින් සුවපහසු වෙන මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීම දක්වා යාගන්න හේතු වේවා, වාසනා වේවා. පතන්නා වූ උතුම් බෝධි වලින් සුවපහසු වෙන නිර්වාණ අවබෝධය ලැබේවා. අප නිවන් දක්නා ජාති දක්වා යන මාර්ගයේදී සත්පුරුෂ මිත්‍රයන්ගේ ඇසුරත් සද්ධර්ම ශ්‍රවණියත් ලැබෙන උතුම්ම උතුම් පුණ්‍ය භූමියල ඉපදිලා ඒ පාරමිතා සුවපහසු වෙන සාර්ථක කරගන්න මේ කරන සියලුම කුසලානිසංසයන් හේතු වේවා, වාසනා වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාද